සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධම්මාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති ශ්‍රද්ධාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස් බෝධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදානයේ 2019 වෙසක් පුන් පොහෝ දිනයේ සීල වැඩසටහනයි මේ පැවැත්වෙන්නේ 2563 වෙනි බුද්ධ වර්ෂයයි මේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේ අනුපදිසේස නිර්වාණ ධාතුන් පිරන් පාලා වසර 2563ක් සැපයන අවස්ථාව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය සමරන අවස්ථාවයි මේ අපි ගත කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන ඔබ හැම දෙනෙක්ම දන්නවා. මේ ලෝකයේහි ඉතාම දීර්ඝ කාලයකට පෙර අනාගතයේ 15 වෙනි යම්කිසි පුද්ගලයන් වෙනුවෙන් මහත් වූ කරුණාවෙන් කටයුතු කරපු කෙනෙක් ඉන්නව නම් ඒ තමයි ලෝකයේ 15 වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. අපට අපේ ජීවිතේ වැඩිපුර උදව් කළ තියෙන්නේ අපේ අම්මා තාත්තා දෙන්න. ඒ දෙන්න අපට උදව් කළේ අපේ අම්මගේ කුසේ පිළිසිඳ ගත්තට පස්සේ නැත්නම් බිහි වුණාට පස්සේ. නමුත් වෙනතුනේ ඊටත් වඩා කල්ප ගානකට කලින් ඉඳන් මතු ලෝකයේ 15 වෙන අපි වෙනුවෙන් යම්කිසි උත්තමෙක් ඇස් ඉස් මස්සේ දන් දීලා කැපවීමක් කළා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. බුදුහාඳුරු පමණක් නෙවෙයි උන්වහන්සේගේ ශ්‍රාවකයනොත් මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි වසර 2500කට අධික කාලයක් මේ බුදු දහම රැකගෙන ආවා ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා වෙනුවෙන් තමයි අපි කළගුණ සලකනවා නම් ලෝක කෙනෙකුට අපි වැඩිපුරම කළගුණ සලකන ඕන බුදුහාඳුරන්ට. අපි වැඩිපුරම කළගුණ සලකන ඕන සායන වහන්සේලට. අපි ඇත්තටම කළගුණ දන්න අය නම් කොහොමද අපි කළගුණ සලකන්නේ? අපි මලෙන් පහනෙන් ගිලම් පස්සෙන් බුදුහාඳුර පුදන්න පුළුවන්. නමුත් ඊට වඩා බුදුහාඳුර අපෙන් අපේක්ෂා කළේ උන්වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ හරියට තේරුම් අරගෙන ඒ ධර්මය අපේ ජීවිතයට හැකිතාක් දුරට සම්බන්ධ කරගන්නටයි උන්වහන්සේ අපට අනුශාසනා කළේ. අපි අපේ ඒ ධර්ම පිළිපදින වගේම අපි ඉතාම ආදරය කරන අපේ සමීපතම ඥාතීන්ට අපේ මේ ධර්මය දෙන්නට ඕන. ඇත්තටම අපි ඇයට ආදරේ නම් අපට පේන දෙයක් තමයි පේනතුනි බොහෝ විට ඔබගේ ඥාතීන්ට දරුවන්ට ආදරය කියලා ඔබ වැඩ කරනවා නේද? කෑම බීම දෙනවා, උගන්වනවා, බෙහෙත් තරම් දෙනවා. නමුත් ඇත්තටම ධර්මානුකූලව බලනකොට අපට හිතෙනවා ඇත්තටම ඔබ ඔබේ දරුවන්ට ආදරේ නැහැ කියලා. ඔබ දරුවන්ට ආදරේ නම් ඇත්තටම දෙන්න ඕන ධර්මය. ඒකෙන් කියන්නේ උගන්වන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඔබේ ළඟම ඥාතීන්ට හැකි තාක් ඉක්මනින් ඔබ ධර්මය දෙන්නට ඕන. ඔබට වඩා වයසින් බාල කියලා නිකන් ඉන්න බෑ. ඇයි ඒ? එයා තමයි ඔබට කලින් ජීවිතෙන් සමගන්නත් පුළුවන්. ඔබේ දරුවන් ඔබ හිතනවා එයාට වයස තියෙනවා ධර්ම ඉගෙන ගන්න කියලා නේ. අපි එමේ හිතුවට ඒවරංගේ ආයෙ ඉවරලාද දන්නේ නැහැ නේ තියෙන්නේ. ඒ නිසා අපට හැකි ඉක්මනින් එයා වෙනුවෙන් මේ යුතුයකම කරන්නට ඕන. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන ගැන දේශනා කරනවා. සතර සතිපට්ඨාන යම් කිසි කෙනෙක් ඉගෙන ගත්තොත් ඒ කෙනාට ළඟම ඥාති මිත්‍රාදින් ඉන්නව නම් ඒ අයටත් මේ සහලේ ඥාතීන්ටත් මේ සතිපට්ඨාන උගන්වන්න කියලා. ඒක තමයි යාට කරන උපකාරය කියලා. යාට අපි ඇත්තටම ආදරේ නම්. ඒ නිසා පින්තුණියේ දහමින් අපි උදව් කළොත් ඒ අය අපට උපරිම උදව්ව කරන ප්‍රතිපකාරයක් කරනවා. ඒක සාමාන්‍ය ප්‍රතිපකාරයක් නෙවෙයි මුළු හදවතින්ම කරන එකක් ඒක. ධර්මයේ ගණගත් කෙනා. අද පින්තුණි අපි මේ කරුණ සාකච්ඡා කරන අතරේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන අපි සිහිපත් කරන්නට ඕන. ගෞතම සම්බුදුරජාණන් වහන්සේ එදා සුමේද තාපසතුමා වශයෙන් ඉන්න කාලේ දීපංකර පාදමූලයට එනකොට උන්වහන්සේ රහත් වෙන්නට පාරමිතා පුරාගෙන තිබුණේ. සම්පූර්ණ පාරමිතා පුරලත් උන්වහන්සේගේ ජීවිතයත් පරිත්‍යාග කරන මට්ටමට හිත දිනු කරගෙන සිටි උත්තමේ පංචාභිඥාණ සමාපatti ලබාගෙන උන්වහන්සේට එදා වුණා නිවන් දකින්න තිබුණ රහත් වෙන්න තිබුණා. එහෙම තිබුණත් උන්වහන්සේ නැවත සසර ගමන දික් කරගෙන අපි වෙනුවෙන් තවත් සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරුවා. ඒක ඉතාම දීර්ඝ කාලයක්. ගණන් කළවත් කියන්න බැරි තරම් දීර්ඝ සංඛ්‍යාවක් ඒක. උන්වහන්සේ සුමේද තාපසතුමා ළඟට එනකම් යම්කිසි දුකක් වින්දනන් කායික මානසික දුකක්. ඒ සියලුම දුක් වින්දේ උන්වහන්සේගේ කෙලෙස්වල දුර්වලතාවය නිසා. නමුත් එතෙන් පටන් විස්තර වෙන සමස්ත බුද්ධ චරිතයේම ජාතක කතා වලින් බොහොම ටිකයි තියෙන්නේ. ඒ ජාතක කතා ආදීන් විස්තර වෙන කතාත් එක්ක මේ අන්තිම ආත්ම භාවයේ දුෂ්කර ක්‍රියා කිරීම දක්වා උන්වහන්සේ යම්කිසි කායික මානසික දුකක් වින්දනම් ඒ සියලුම දුක් වින්දේ උන්වහන්සේගේ කෙලෙස්වල දෝෂය නිසා නෙවෙයි අපි වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒත් එක්කම පින්වතුනි මේ දර්ශනය හොයාගෙන යන ලොකු උනන්දුවක් Tamanට ඇති වෙන්නට ඕන. වර්තමානයේ බොහෝ විට ධර්මයට කැප වෙලා ඉන්නේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නේ උපතින් බෞද්ධ නෙවෙයි පින්වතුනි. උපතින් බෞද්ධ නොවන අය. ඒ පුදුම විදිහේ උනන්දුවක් තියෙනවා. මම පසුගිය කාලෙක තරා විහාරස්ථානයක හිටියා. ඒ විහාරස්ථානයේ සිංහල බෞද්ධයට වඩා ඒ පන්සලෙන් ප්‍රයෝජන ගන්නේ ඒ රටේ ඉපදිච්ච අබෞද්ධ අය. ඒ අයම ධර්ම සාකච්ඡා කරමින් දිගටම පන්ති පවත්වාගෙන යනවා. ඒ අය පත්‍රිකා හිටන් ලියනවා. ලියලා එන අයට කියවන්නේම තියලා තියෙනවා. එයාගේ ලියන පත්‍රිකාවල සඳහන් වෙනවා දවසට උදේට 3 වතාවයි දවල්ට 3 වතාවයි හවසට 3 වතාවයි 9 වතාවක් ත්‍රිවිධ රත්නයේ සරණ යන්න කියලා තුන් සරණ යන්න කියලා. පන්සිල් සමාදන් වෙන්න කියලා. එයාගේ පත්‍රිකාව එළියලා තියෙනවා. අපිට කිව්වොත් හිතයි පිස්සුය කියලා නේ. තුන් වතාව නම් වතාව නේ එක වතාවක් කිව්වත් වැඩි කියලා අපි හිතන්නේ නේ. පින්නතුනි ඒ තරම් මේ මිනිස්සු දන්නව මේක රැකවරණය. බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ කියනකොට ඒත් එක්ක ලැබෙන රැකවරණය ආශිර්වාදය සසර දුකට වැටෙන gati අඩු gati ඒක නිදහස් වීම එයයි දකින්නවත්තෙන්න. ඉතින් පින්නතුනි ඒක දකින්න නම් ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. ධර්මයේ සාන්දෘෂ්ටික බව දැක්කොතින් තමයි තමන්ට ඒ විදිහේ ප්‍රකාශයක් තමන්ගේ මුවින් නිකුත් වෙන්නේ. නමුත් නියම විදියට සැදැහැ තියෙන කෙනා අර සිදස් සංග්‍රහයේ තියෙන්නේ මහද ගණ කෙලිකර සවුනේ ගෙවා දත්හට දුහුණන් දැනුන සඳහා කරණෙම් සිදස් සංග්‍රහ කියලා. මගේ හදවත බුදුහාඳුරන්ට සුවඳවත් කුටියක් කරලා මම මේ ග්‍රන්ථය ලියනවා කියලා කියන්නේ. මුළු හදවතම බුදුහාඳුර වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒක තමයි නියම ශ්‍රද්ධාවන්ත කෙනාගේ වාරගාණයෙන්වත් ගණන් කරන්න බෑ ඒක. ඒ මට්ටමට ඇයි අපි බුදුහාඳුරණ සලකන්නට ඕන? සෝසාගරේ ජල දෙකන් රුධිරං අදාසේ භූමින් පරාජ්‍ය පරං සමදාසි දානං මේරුප්පමාන මදිකංච සමෝලිසීසං තේතාරකාදික තරං නයනං අදාසේ. බුදුරජාණන් වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂ්‍ය තුළ පාරමිතා පුරණ සමයේදී මහා සාගරයේ ජලයට වඩා තමන් වහන්සේගේ ශරීරයේ ලේ දන් දෙලා තියෙනවා. මහා මේරු පර්වතයට වඩා සාමාන්‍ය හිස් නෙවේ, ඔටුනු පලන් හිස් දන් දීලා තියෙනවා. ඔටුන දරාගෙන හිටිය අවස්ථාවේ හිස් දන් දීලා තියෙනවා. භූමින් පරාජීය පරන් සමදාසි දානන් මේ මහා පොළොවේ පස්වලට වඩා තමන්ගේ මස්ලන් දීලා තියෙනවා. ආසේ තාරකා වලට වඩා නෙත් දන් දීලා තියෙනවා, ඇස් දන් දීලා තියෙනවා. මේ සම්බුද්ධත්වය සඳහා මේ උපමා කියනකොට ඔබට හිතේ මේවා අතිශෝක්තියෙන් කියන ඒවා කියලා නේ. වෙන උපමා නැති නිසා පිනදුන් මේ උපමාරන් තියෙන්නේ. මීට වඩා තව ලොකු උපමාවක් තියෙනවා නම් ඒවයි ගන්න. ඒ තරම් කැපවීමක් කළා ලැබපු දහමක ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. එනිසා ඒ දහම අහපු පමණට, ඒ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරපු පමණ තමයි අපට ඒ දහමේ වටිනාකම තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ත්‍රිවිධ ශාසනයක් විදිහට සැලකනවා. ඒ ශාසනය පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒක පරියාප්ති ශාසනය කියලා කියන්නේ ධර්මය ඉගෙන ගන්නට උණු මුලින්. ඒ වගේම ඉගෙන ගන්න දේ ප්‍රතිපත්තියට නගන්නට ඕන. තමන්ගේ ජීවිතෙන් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක හුස්ම ගන්නවා වගේ වැඩක්. ඒක පන්සලට එන දවසට හෝ ලෙඩක් වුණාම හෝ අපලයක් වුණාම පිළිපදින දෙයක් නෙවෙයි. තමන් නිතිපතා හැම මොහොතකම හුස්ම ගන්නා වගේ ඒ හුස්ම රැල්ලට මේ දහම එකතු කරන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ දහමේ ප්‍රතිඵල ඔබට පේන්නේ. අනිත් කාරණේ තමයි ඒ ප්‍රතිපදාව තුළින් ප්‍රතිවේදේ සාක්ෂාත් කරන්නට ඕන. උපරිම වශයෙන් රහත් භාවය තමයි ඉහළම ඉලක්කය. නමුත් වෙනතු ඊට මෙහා අපට තමන් දවසට විනාඩි 5ක් මෛත්‍රී භානා කරනවා නම් එතෙන් පටන් තමන්ට මේක ආනිසංස දැක ගන්න පුළුවන්. ඔබ පංචශීලය රකින්නවා නම්, පහත් බැරුණත් අඩු ගානේ දෙකක් හරි රකින්නවා නම්, ඒ රකින්න සිල්පද දෙකේ ආනිසංස ඔබට දැක ගන්න පුළුවන්. පහක් රැකුවොත් ඉන් කොහොමද වේද? පින්නතුනි, ඒ දහම රැකපු පමණට තමයි තමන්ට ඒකේ ප්‍රතිඵල පේන්නේ. හැම අවස්ථාවකම ධර්මයේ රකින්න මොහොතේ ඇතිවන කෙලෙස් දුරුවීම හැම අවස්ථාවකම විමුක්තියක් හැටියටයි සැලකන්නේ. ප්‍රථම ධානය ලැබීම ඉඳන් ධ්‍යාන ලැබීම, සෝවාන් ආදී මාර්ගඵල ලැබීම, මේ හැම ස්ථානයක්ම විමුක්තියක් විදිහට සැලකන්නේ. බොහෝ විට අපි විමුක්තිය කියවම හිතන්නේ රහත් භාවය විතරයි කියලා. නමුත් ඇතැමිට මාර්ගඵල නොලැබුවත් කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කර ලබන විමුක්තියත් විමුක්තියක් විදිහට බුදුදහමේ සැලකනවා. ඉතින් අන්නේ දහම තුළ, ඒ දහම කල්යාණ මිත්‍රාශ්‍රයෙන් අපට ලැබෙනකොට කල්යාණ මිත්‍රාශ්‍රයට යෝනිසව මනසිකාරයත් ධර්මාන ධර්ම ප්‍රතිපදාවත් එකතු කරන්නට ඕන. ඒ තුළින් ප්‍රතිඵල ගන්නට නම් ආරම්භක වශයෙන් කල්යාණ මිත්‍රයන් සමීප වෙන්නට නම් අපි මුලින්ම සඳහන් කළ තියෙනවා තමන් පරිත්‍යාග සීලයේ වෙන්නට ඕන. ඒ වගේම තමන් සිල්වත් වෙන්නට ඕන, මෛත්‍රී සාගත වෙන්නට ඕන කියලා. එහෙම වුණොත් තමයි මේ දහමෙන් ප්‍රතිඵල තමන්ට කල්යාණ මිත්‍රාශ්‍රය සමීප වෙන්නට හේතුව තියෙන්නේ. කල්යාණ මිත්‍රයන් සමීප වුණාට පස්සේ තමන්ගේ ළඟ තවත් ලක්ෂණ තියෙන්නට ඕන. ඒ දහම ගැඹුරට යන්න. මොනවද ඒ? ඔව්, ඒ තමයි අවංක බව, සුවච බව, අනිත් එක ප්‍රඥාවන්ත බව. මේ කරුණ තමයි නිතරම කියනවා. පින්නතුනි, අවංක බව, සක්‍රීය සවන් දීම සහ නුවණැති බව කියන එක මෙන්න මේ තුන ආසන වශයෙන්ම තියෙනට ඕන. අර මුලින් පරිත්‍යාගශීලීත්වය, කෘතවේදීත්වය, සිල්වත් බව නැතුණත් කමක් නැහැ. ඒක ඇතැමිට සසරේදී කළා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සසරේදී හුඟාකේ ගුණ දහම් වඩපු කෙනෙකුට ඉක්මනින්ම කල්‍යාණ මිත්‍රන් සමීප වෙන්න පුළුවන්. ඒ සමීප වෙච්ච කෙනාගේ ළඟ මෙන්න මේ හොඳ සාවධාන හුඟන් දීම, අවංක බව. මොකක්ද අවංක බව කියලා කියන්නේ? තමන් මේ කරන දේවල් වලින් තමන් අවංකව කැමතිද, තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කරගන්න කියලා තමන් අවංකව බලන්න ඕන. එහෙම නැත්නම් ඉතින් වෙන වැඩක් කරගන්නේ කොහොමද? ධර්මයේ නාමයෙන් මෙතෙන්ට ආවට වෙන ප්‍රයෝජනයක් ගන්න බෑ. මෙන්න මේ කරුණවලදී අනිවාර්යයෙන්ම කැප වෙන්නට ඕන තමන්. ඒකම තමයි සවිස්තරාත්මකව යන්තම් සංසම්පදං අවිසමෙච්ච කියලා. යම් ශාන්තපදයක් යමෙක් කැමති නම් කරන්න ඕන කාරණා ටික සක්කෝ උජෝච සූජෝච මට්ටමේ ඉඳන් කරණිමෙති සූත්‍රයේදී විස්තර වෙනවා. එතකොට අවංක වෙන්න ඕන, සුවච වෙන්න ඕන, බුද්ධිමත් වෙන්නට ඕන. ඒ කරුණු තුන තිබුණොතින් තමන් යන්නේ මොන ගුණ දහම් නොතිබ්බත් කල්යාණ මිත්‍රත්වයේ ළඟදී තමන්ට ප්‍රතිඵල ගන්න පුළුවන්. තමන්ගේ අඩුපාඩු සියල්ලක්ම මොහොතකින් නිවැරදි කර ගන්නත් පුළුවන්. කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්නටත් පුළුවන්. මේ විදිහට කල්යාණ මිත්‍රයන් ලැබෙනකොට තමන්ට ටිකෙන් ටික ධර්මයේ ගැඹුරට යන අවස්ථාව ලැබෙනවා. ධර්මය ඇහෙනකොට ඒ ධර්මයෙන් පළවෙනි අවබෝධය තමයි කුසලාකුසල කර්ම ශක්තියින් ගැන තමන්ට අවබෝධයක් ලැබෙනවා. හිත පිරිසිදුව යමක් කළොතින් කයින් වචනෙන් හිතින් ඒකට අනුරූපව සැප විපාක ලැබෙනවා. හිත අපිරිසිදුව යමක් කයින් වචනෙන් සිදින් කළොතින් ඒකට තමන්ට දුක් විපාක විඳින්නට වෙනවා කියන කාරණය. මේක තමයි පළවෙනිම ලැබෙන අවබෝධය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කර්මය ගැන නිතර මෙනෙහි කරන්න කියලා. හැබැයි කර්ම විෂය කෙනෙක් අකින් තිනේ විෂය. සිතල අවසන් කරන්න බැරි විෂය. යම් කෙනෙක් ගියෝතින් ඒක කෙලවරට හිතන්න කියලා ඒ තැනැත්තා උම්මත්තක තත්ත්වයට පත් වෙනවා කියලා කියනවා. ඒ තරම් ගැඹුරු විෂය ධාරාවක්. නමුත් යම්සේ පමණකට අපි කර්මය ගැන දැනගන්නටත් ඕන. අපේ මට්ටමට හරි. එතකොට අන්නේ කම්මස්සගත සම්මාදිටියත් එක්ක තමන්ට ලැබෙන පළවෙනි පෙරහුරුව තමයි උනන්දුව තමයි සබ්බ පාපසකරණං කියපු විදිහට හැකිතා දුරට තමන් අකුසල් වලින් පාපයන්ගෙන් මිදෙනවා. ඒ කියන්නේ හිත අපිරිසිදුව තියාගන්න ගැති එන්නේම අඩු කරගන්නවා. විශේෂයෙන්ම ලෝභ ද්වේෂ දෙක අඩු කරගන්නවා. මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුලදී දැඩි ලෝභය අභිඥාව අඩු කරගන්න ඕන. අඩු ගානේ ගෙදරයට හරි ඥාතීන්ට හරි දෙයක් දීලා දැඩි ලෝභය කියන එක අඩු කරගන්න ඕන. ඊට පස්සේ ටිකෙන් ටික පිටායට පූජකතුමන්ට අපට දෙන්නට පුළුවන්. ඊළඟ කාරණය තමයි මෛත්‍රී සාගත වෙන්නටත් ඕන. මොකද මේ ලෝභය ද්වේෂය දෙක තමයි අපේ හිතට නිතර පීඩාගෙන දෙන්නේ. හිතේ තියෙන මේ දැඩි ගතිය දුරු කරගන්නට නම් හිතේ තියෙන දැඩි මානසික අස්හනය අඩු කරගන්නට නම් මෙන්න මේ දෙක අපි දෛනික ජීවිතයේදී පුරුදු කරන්නට ඕන. එතකොට පළවෙනි දේ තමයි සම්මපාපසකරණං ඉදිය කියපු විදිහට අකුසල වලින් පාපයන්ගෙන් දුර වෙන්නට ඕන. ඇයි එහෙම බුදුහාඳුර අපට දේශනා කළේ? උන්වහන්සේ දැක්ක මේ ලෝකයේ සත්‍යයන්ට තියෙන ලොකුම අනතුර මොකක්ද කියලා. අපිට තියෙන ප්‍රධාන අභියෝග කීපයක් බුදුහාඳුර හඳුනාගත සයෝධම සූත්‍රය විස්තර කරනවා. ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍යයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් අවශ්‍යයි කියන කාරණය විස්තර කළා. ඒ කරුණ වලින් එක කාරණයක් තමයි නැවත ඉපදීම කියන කාරණය. නැවත ඉපදෙන අවස්ථාවේදී අපාගත වෙන්නට තියෙන අවදානම. මේක තමයි අපට තියෙන ලොකුම අවදානම. මේ අවදානමෙන් අපි බොහෝ දෙනෙක් මිදෙලා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපි අවුරුදු 100ක් ඉතාම ශස්ත්‍රීයව කිසිදු අපහසුාවක් නැතුව ජීවත් වුණත් මරණයෙන් පස්සේ ජීවිතයේ දුගති ගන්න උනොතින් අර අපි ලැබපු සියලුම දේවල් නිෂ්ඵල වෙනවා. එනිසා බුදුහාමුදුරුව සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී විශේෂයෙන්ම උන්වහන්සේ දැකපු දෙයක් තමයි චුතූපපාත ඥානයෙන් මේ මනුස්ස ලෝකේ ඉන්න බොහෝ දෙනා මිනිස් ජීවිතයෙන් පස්සේ යන්නේ පල්ලෙහාටයන් වලට කියලා. අපි නිතර සාකච්ඡා කරන දෙයක් තමයි ඇයි බොහෝ දෙනාට සුගතිය අහිමි වෙන්නේ? මනුස්ස ලෝකෙන් පල්ලෙහාට යන්නේ. ඒකට ආසන්නතම වැඩිපුර බලපාන කාරණේ මොකද්ද? ඒ තමයි පින්නතුනේ දැඩි ලෝභය කියන එක. ලෝභය කියන එකක් පිටස්තර දේවල්ට නෙවෙයි. ඇතැමිට තමන්ම හරියම්ම කරපු ධනය, තමන්ටම අම්ම තාත්තෙන් ලැබිච්ච ධනය, තමන්ම පෝෂණය කරපු දරුවන්, මේ හැට තියෙන දැඩි ආශාව බැඳීම නිසා තමයි බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙලා ප්‍රේත ලෝකයට යන්නේ. යන විතරක් නෙවෙයි ඇතැමිට නිවස ආසන්නයේම නැවත ඉපදෙනවා. ඉපදෙලා ඊට පස්සේ නිවස ඉන්න කෙනෙකුටවත් යහතින් ඉන්න නැති වෙනවා. ඒ නිසා පින්වතුනි මෙන්න මේක හොඳට අපි මතක තියාගන්නට ඕන. මෙතෙන්ට අපි වැටෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඒක ලොකු අභාග්‍යයක් අපේ ජීවිතේ. මෙවැනි සම්බුද්ධ ශාසනයකුත් අපට ලැබිලා අපි එතෙන්ට වැටුණොත් අපට ඒක ලොකු සංවේගදායක කාරණයක් වෙනවා. මෙන්න මේ අවබෝධයක් එක්ක තැනැත්තා හැකිතාක් දුරට පරිත්‍යාගශීලී වෙනවා, මෛත්‍රිය සාගත වෙනවා. ඒ විතරක් නෙවෙයි දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. මේක ඉතාම සරල මට්ටමේ මුලින් පටන් ගන්න. ඇතැමිට තමන් කෑම කාල භාජනය හොදනකොට ඒ හොදන භාජනේ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියන හැඟීමෙන් ඒක භාජනෙට සෝදන්න පුළුවන්. එතනින් පටන් ගන්න එක පිළිතුරුනි. සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදියට සියලු දානයන් පරදවලා ධර්මදානය ජයග්‍රහණය කරන කියපු විදියට ධර්ම දානමේ පින්කම දක්වා මේ දානය දිනු කරනවා අපි. සිල්වත් බවත් සාමාන්‍ය පංචශීලයෙන් පටන් අරන් අටසිල් දසසිල් සාමාන්‍ය දසසිල් ආදීන් පටන් අරන් උපසම්දා සීලය විතරක් නෙවෙයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන මට්ටමට පරිසම්පද අවබෝධ සහිතව යන සීලය කරාම මෙතන නැත්තා යනවා. භාවනාත් එහෙමයි. සාමාන්‍ය සරල භාවනාවෙන් පටන් අරන් මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනා ආදී දෙකකින් පටන් අරන් එතනත්තා ගිරමන සූත්‍රයෙන් දැක්වෙන දස සංඥා මෙනෙහි කිරීම දක්වා ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී වශයෙන් ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කිරීම දක්වාම බොහෝ දුර ගමනක් යනවා. පින්නතනි මේ හැම පරාසයක්ම කියන්නේ ඔබට යම් කිසි දුරක් යන්නට ඔබට උනන්දු කරවන්න. හැම දිනාටම කෙලවරට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හැම දිනාටම යම් කිසි දුරක් යන්නට පුළුවන්. ඒ දුර අපි හැකිතාක් වේගෙන් යන්නට ඕන. අනිත් වැඩ කරන අතරතුරේදීම ඒක අනිත් වැඩවලට බාධාවක් කියලා හිතන්න එපා. අනිත් වැඩ සියලටම මේක පින්නතුන ආශිර්වාදයක්ම වෙනවා තමන්ට. නිරෝගී භාවයේ දිගාසිරි ලැබෙනවා. ඔබට එන තියෙන කරදර හුඟක් අඩු වෙනවා ධර්ම හැදිරීමත් එක්ක. ඔබ මෙතෙක් දුරක් හරි ඔබ රැකෙලා ඉන්නේ මෙහෙම. මේ ධර්මයෙන් තමන් කරපු පින්කම් මෙලවසා ගියාත් මුල කරපු පින්කම් ඒව තව තවත් අපි ශක්තිමත් කරගන්නට ඕන මේ කුසල මාර්ගය ඉඳගෙන. කුසල සුපසම්බදා කියන්නේ මෙන්න මේකයි. සබ්බපාපසකරණං කියන්නේ අපාගත මාවතෙන් මිදවීම, දුරු කළ යුතු අපායගාමි මාර්ගය මගහරින ක්‍රමයයි. සබ්බපාපසකරණං කියන එකෙන් කියන්නේ කුසල සුපසම්බදා කියන එකෙන් කියන්නේ ස්වර්ග මාර්ගය. මෙතන මේ කුසල සුපසම්බදා කියන්නේ පින්නතුනි ලෞකික කුසලයේ කියන එක. මහාචාර්ය සූත්‍රයේ දැක්වෙන සාස්වා පුඤ්ඤ භාග්‍යා උපදිවේ පක්ඛා කියන කුසලයයි මේ කියන්නේ. කම්මස්සකතා සමාධිතී ඉඳලා කරන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයක් වෙනවා. අන්න එතෙන්ට ආපු කෙනා ඊළඟට ස්වර්ගගාමී මාර්ගයේ හැකිතාක් දුරට ස්ථාවර කරගන්න උත්සාහ කරනවා. තාම ප්‍රබල කුසල ධම් තමන් කළ තියාගන්න ඕනම අවස්ථාවක, ඉතාම සංකීර්ණ අවස්ථාවක තමන් මිය ගියත් කිසිදු අවස්ථාවක දුගතියක නොයන විදිහට ස්ථාවරත්වයක් තමන් ගොඩනගා ගන්නවා. ඒක තමන්ට විතරක් නෙවෙයි, ඔබ ඉතාම ආදරය කරන ඔබේ ජීවිතයට මුණගැහිච්ච සමීපතමයි ඉන්නෝනේ දැන් ජීවත් වෙන අය. අන්න ඒ අයටත් මේ උදව්ව කළ තියනට ඕන. අම්ම තාත්තේ වෙන පුළුවන්, දරුවෝ වෙන පුළුවන්, ස්වාමි භාර්යාවන් වෙන පුළුවන්. ඒ අයටත් අඩුම ගානේ පස් දෙනෙකුටවත්. පස් දෙනෙකුට නෙමෙයි ඊට වඩා උදව් කරන්න ඕන ඔබ. අඩුම ගානේ පස් දෙනෙකුටවත් ඒ අය කුමන සංකීර්ණ අවස්ථාවක මිය ගියත් දුගතියට නොයන විදියට ස්ථාවර සුගතියක් එයාට හිමි කළ දෙන්නට ඕන අපි. මෙන්න මේ කම්මස්සකතා සමාධියේ ලක්ෂණය තමයි තමන් යමක් මතක් කරනකොට තමන්ට ලෝකයක් ඇතයි කියලා හිතෙනවා. කෙනෙක් කරෝ පින්කම් ගැන මතක් වෙනකොටම රුවන්වැලි සෑයට කරපු පූජාවක් වෙන්න පුළුවන්, තමන් ස්වාමීන් වහන්සේට දානේ පූජා කිරීම වෙන්න පුළුවන්, අම්මට තාත්තට සලකපු දේ වෙන්න පුළුවන්, බුද්ධ පූජාවක් පවත්වපු ආකාරය ඒව සිහි කරනකොටම තමන්ට අතීත අත්දැකීම දැන් තියෙන දෙයක් වගේම ඇවිල්ලා පේනවා. ඒක මේ අවස්ථාවේ සිදු වෙනා වගේ පේනවා. ඒක වරදක්ම නෙවෙයි. ඒක කුසලයට, ලෞකික කුසලයට බාධාවක් නෙවෙයි. ඒක සුගතිගාමී වෙන බාධාවක් නෙවෙයි. ඒ මානසිකත්වයේ තමයි අද අපි මේ தත්ත්වේ කර ආවේ. ගියාත්ම භාවෙත් අපි කොයි ආත්ම භාවෙක හිටියත් ඒ අවස්ථාවේ චුතිචිත්ත්‍ය අවස්ථාවේදී අපි කරාව කුසලයක් අපිට අපේ හිතේ නිර්මාණය වෙලා ඒක ඇති දෙයක් හැටියට ඒ සිතුවිල්ල නිරුද්ධ වෙලා ඒ ප්‍රතිඵලයක් විදිහට හටගත්තු ප්‍රතිසන්දියේ විපාකයේ විදිහට තමයි අද අපි මේ සුගතියක් ලබලින්නේ. එහෙම ලැබකෝ අපි ඊළඟට එතෙන් පටන් තවත් ගමනක් යන්නට ඕන. බුදුදහමේ පින්තුනේ කර්මය ගැන හුඟක් විස්තර වෙන්නේ නැහැ. කර්මයට වඩා බුදුදහමේ විස්තර වෙන්නේ පටිච්චසමුප්පාදය ගැන, හේතුඵල ධර්ම ගැන. මොකද ඒකට හේතුව කර්මය ගැන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙත් බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. එනිසා ਉਹ කර්මයෙන් තුලින් යන්න පුළුවන් උපරිමයට ගියා. එයා හිතන් හිටියේ නීවරණ පහක් විතරේ තියෙන්නේ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ විතරයි එකල පිරිස හඳුනාගෙන තිබුණේ. ඒ නීවරණ පහ දුරු කළොහො නේවසඤ්ඤා නාසඤ්ඤතනේ මට්ටමට අරූපාචර බ්‍රහ්ම ලෝකවල ඉහෙළම මට්ටමට හිත දිනු කරගෙන හිටියා. ඕන්ට ඊට වඩා ඉහළට යන්න බැරි වුණා. එවැනි සමයක තමයි සිද්ධාත් බෝසතාණන් ලෝකයේ පහළ වෙලා සම්බුද්ධත්වය සාක්ෂාත් කළා. උන්වහන්සේ තවත් නීවරණයක් සංගවිලා තිබෙන නීවරණයක් ලෝකේ තනාවරණය කළ දුන්නා. ඒ මොකද්ද? ඔව්, අවිද්‍යාව කියන නීවරණේ. ඒ නිසා අපි ධර්ම ග්‍රන්ථවල ඉතාම පැහැදිලිව දැක්වෙනවා නීවරණ හයක් විදියට. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ලෝකේ පහළ වෙන්නේ මේ නීවරණ හයක් සහිතව කෙලෙස් දුරු කරන්න අපට මාර්ගය කියන්නේ. ඒක ඇතැමිට දස සංයෝජන විදියට තියෙනවා. මොහොම ගිහලා කෙලෙස් 1500 දක්වාම වර්ධනය කරන්න පුළුවන්. ඒකේ ඉතාම සාරාංශය තමයි ලෝභ, ද්වේෂ, මොහ කියලා කියන්නේ. මෙන්න මේ කෙලෙස් දුරු කරන මාවත දේශනා කිරීමේදී වැදගත්ම පියවර විදිහට උන්වහන්සේ අපට හඳුන්වා දෙන්නේ අවිද්‍යාව දුරු කිරීම. අර අපි මුලදී සඳහන් කළ කර්ම මාර්ගයේහි සරණගාමී මාර්ගය තුල අපට දාන සීල භාවනා පින්කම් කරලා අපට සුගතියක් ලබන්න පුළුවන්. හැබැයි ඒ සුගතිය ලැබුණත් අපි නැවත මහලු භාවයේ මරණය සහ උපත කියන මේ අභියෝග වලට නැවත අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ අවිද්‍යා නීවරණයක් දුරු කරන්න අපට උනන්දු කෙරෙවි. එතකොට අන්නේ අවිද්‍යාව නීවරණය දුරු කරන මට්ටම අනුශාසනා අර සාමාන්‍ය දේශනා වලින් වෙනස්. සාමාන්‍ය දේශනා කරන දේශනා අනුසෝතගාමි විදිහට අපට විස්තර කරන්න පුළුවන්. ලෝක යන විදිහටම යන්නේ. සංසාර චක්‍රෙම හැරි මට තනමාරු වේ යන එක ඇති. අන්නේ සංසාර චක්‍රයෙන් ඉක්මෙන මාර්ගය තමයි මොක්ෂ මාර්ගය විදිහට බුදුහම දේශනා කරන්නේ. ඒ මාර්ගයට තමයි කියන්නේ විමුක්ති මාර්ගය කියලා. ඒ මාර්ගයට තමයි කියන්නේ උඩුගම් බලයන පටිසෝතගාමි ධර්මයක් කියලා. අන්නේ ධර්මතයි පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානම් උදපාදි කියලා බුදුහාඳුරු ප්‍රථම දේශනාදී විස්තර කළේ. මෙන්න මේක පින්නතුනි අනිත් කිසිඳු ධර්මයක ඇතුළත් නොවන විදිහේ අනන්‍යතාවය ප්‍රකාශ කරන දියක්. මේක තමයි අපි වෙසක් දිනයකදී විශේෂයෙන් සාකච්ඡා කළ යුතු කාරණේ. මෙතන ඉඳන් කාරණා ටික තමයි දැන් අපි මේ විස්තර කරන්නේ. මෙතෙන්දී අර ලෝකයේ තුල සංසාරයේ තැන් මාරු වේවේ සුගතියන කතාව නෙවෙයි. සම්පූර්ණම කෙලෙස් දුරු කිරීම සඳහා මුලින් දර්ශනයක් ඇති කරගන්න ඕන සුතමේ ඥානය. ඊට පස්සේ ඒක නිතර හිතන ඕන චින්තාමේ ඥානෙ විදියට. ඊළඟට ඒක භාවනාමේ ඥානෙන් සාහරු කරගන්න ඕන. එතකොට අහලා දැනගත්ත විතරක් බෑ. ඒ අහලා දැනගත්තුදී හැකිතාක් වාර ගානක් සමන් අනිත් කටයුතු කරනකොට හිතන්න ඕන. ඊළඟ කාරණය තමයි ඒක හිත සමාධිමත් කර කර ඒක තමන්ගේම අත්දැකීමක් බවට පත් කරගන්නට කටයුතු කරන්න ඕන. එතකොට පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීමත් චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමත් එකට සම්බන්ධයි. ඒ වගේම ඒ දෙකම තේරුම් ගැනීම ධර්ම මාර්ගයේ ගමන් කළ යුතු මාවත මුණගැහිමට හේතු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨාන. අරසිංහ මාර්ගයත් ඒකම තියෙනවා. එතකොට පටිච්චසමුප්පාදය කියන එක බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රමවලට විස්තර කළ තියෙනවා. ඇතැමිට සූත්‍රයක් බැලුවොත් සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැහැ මේකේ පටිච්චසමුප්පාදය තියෙනවද කියලා. ඇයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා හැමදැනම නැහැ. දැන් අපි පටිච්චසමුප්පාදය බලන්න කියලා හිතාගෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචන බල බල යන්නේ සූත්‍රවල. එහෙම ගැටහම වෙන්නේ නැහැ පින්නතුනි. ඒකට තමයි අපිට කල්යනි මිත්‍රාසිර අවශ්‍ය වෙන්නේ. ධම්මචක්ක සූත්‍රය ගත්තොත් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කතාවක් නැහැ. එතන එක වෙන වචන වලින් තියෙන්නේ. කොහොමද තියෙන්නේ? යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. හේතුඵල ධහමලින් යමක් හටගත්තනම් ඒක හේතු නිරෝධ වීමෙන් නිරෝධ වෙනවා කියන කතාව. ඒත් පටිච්චසමුප්පාද දේශනාක ආකාරය. ඒ දේශනාව අහලා ගිය ලස්සජි හාමුදුරුව සරියුත් හාමුදුරුවන්ට ප්‍රකාශ කළා. උපදේශ පරිප්‍රාජකයාට වෙනත් වචන වලින් දේශනා කළා බුදුහාමුදුරුවෝ ගැන. ඒ කොහොමද? යේ ධම්මා හේතුඵවවාචේ සංහේතුන් තථාගතවාහ තේසංචෝ නිරෝධෝ ඒවනාදි මහ සම්මනෝ කියලා. මේ ධර්ම කාරණියම තමයි සමස් සමහර වෙලාවකදී බුදුහාම දේශනා කළේ අස්මින් සතේ ඉදන් හෝති අස්මින් අසතේ ඉදන් හෝති කියලා. හේතු ටික ඇති කල්ලි තියෙනවා ප්‍රතිඵලය, හේතු නැති කල්ලි නිරුද්ධ වෙනවා කියන එක. ඉමස්ස උප්පාදාය ඉදන් උප්පජ්ජති ඉමස්ස නිරෝධාය ඉදන් නිරුද්ධති කියනෙත් මේක. මේ ඇති කල්ලි මේක හට ගන්නවා, මේක නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණිය. මේ කාරණේම තමයි බුදුරජාණන් වහන්සේ අනාත්මිනික සිරිතමාට දේශනා කළේ අරියෝචස්ස ඥාය සුදිට්ඨෝ හොති කියලා. ආර්ය ඥාය මැනවින් දැනගන්න කියලා දේශනා කරෙත් මේක වෙනත් වචන වලින්. මේ කාරණේම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් මොහු කරා ගිහිලා හිටිය හරියට සූර්යා දකිනකොටම පිපෙන ලං වෙච්ච මලක් වගේ හිටිය. බාහ්‍ය දාර්ශනීයටත් වෙනත් වචන වලින් කිව්වේ ඒවන් හිතේ බාහ්‍ය සිකිතම්බං දිත්තේ දිත්තමත් සම්භවිස්සති සුතේ සුතමත් සම්භවිස්සති ආදි වශයෙන්. මේ කාරණේම තමයි තවත් වෙලා බුදුහාඳුරෝ sabbhe sankhara aniccati යදා පඤ්ඤාය පස්සේදී කියලා දේශනා කළේ. මේ කාරණේම තමයි ඇතම් දෙවරුන් දේශනා කළේ අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජිත්වා නිරුජ්ජන්ති කියලා දේශනා කළේ මේ කාරණේමයි. තවත් විදියක චක්කුං අනිච්ඡං රූපං අනිච්ඡං චක්කු විඤ්ඤාණං අනිච්ඡං කියලා දේශනා කළේ මේ දේශනාවම තමයි. එතකොට මේ මොකක් දේශනා කළත් මේකේ යටින් දිවෙන රිදී රේඛාව තමයි. මේ හැමදේම අවබෝධ කරගන්න තියෙන යටින් යන ලයින් එක තමයි මොකක්ද? අහුත්වා සම්බුතං පුත්වාන බවිස්සදි කියන කාරණේ. අපේ සමස්ත ජීවිතෙම කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන අභ්‍යන්තර ආයතන හයත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන බාහිර අරමුණු හයත්. මේ ආයතන 12ම ලක්ෂණය තමයි මොකද්ද? එස්සිය ලක්ම පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ ආයතන 12න් ආයතන කීයද අපට බලන්න පුළුවන්කම තියෙන්නේ? මේ ආයතන 12න් අභ්‍යන්තර ආයතන 6ක් තියෙනවා, බාහිර ආයතන 6ක් තියෙනවා. මේ 6න් අපට කීයක් පුළුවන්ද බලන්න? මේ 12න් එකයි අපට බලන්න පුළුවන්. රූප ආයතන විතරයි අපට බලන්න පුළුවන්. ඇස බලන්නත් බෑ, කන බලන්නත් බෑ, නාසය දිව ශරීරය අපට බලන්න බෑ, මනස බලන්නත් බෑ. ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියලා ඒව බලන්නත් බෑ අපට. මේ 12න් රූප ආයතනේ විතර අපට බලන්න පුළුවන්. දැන් ඔබ මගේ මේ මෙතන තියෙන මේක බෝලේ වගේ එක බලනකොට ඔබ බලන්නේ නැහැ නෙවෙයි මගේ. ඔබ රූපයයි බලන්නේ. ඔබට අඩු ගානේ කයවත් බලන්න බෑ. කය ප්‍රකට වෙන්නේ පොට්ටම්බේ තියෙන තැන, ස්පර්ශයේ තියෙන තැන, ඒවලේට ප්‍රකට වෙන දෙයක් ඒක. පෙරපසු නොවේ මේ මොහොතේ හටගන්න දෙයක් මේක. ඒ තරම් ගැඹුරට යන ධමයක් බුදුහාමර විස්තර කළා. මේ නොදැනීම නිසා තමයි අපට බාහිර රූපයක් දකිනකොටම මේ තැනැත්තෙක් ඉන්නවා කියන හැඟීමක් අපට ඇවිල්ලා අපි ඒ තුළ දුකටපත් වෙන්නේ, කෙලෙස් හටගන්නේ. මෙන්න මේ අවබෝධයේ විනිවිද දකින්නටයි උන්වහන්සේ පටිසම්පාද න්‍යාය විවිධ ක්‍රමවලින් විස්තර කළා. ඒක සවිස්තරාත්මකව සූජ ප්‍රතිවිදිත දක්වන්නේ මේ ක්‍රමයමයි. මේකමයි බුදුහාඳුරෝ මහා නිධාන සූත්‍රයේදී අපට පැහැදිලි කරන්නේ කාරණයක් විදියට. අපි ගන්න යම් යම් අරමුණු ගැන අපි ප්‍රඥාස්ති ගොඩනගාගෙන ඉන්නවා. අපි එක එක විදිහේ සංකල්ප ගොඩනගාගෙන ඉන්නවා. ඒ සංකල්ප ගොඩනගාගෙන අපි රූපකායේ අදිවචන සම්පස්සය ඇති කරගන්නවා. ඒ නිමිති පිළිබඳව රූපකායය කියලා කියන්නේ රූපයේ පිළිබඳව සතර මහා භූත රූප සහ ඊට අදාළ ආශ්‍රයෙන් ඇතිවෙච්ච රූපස්කන්ධය ගැන අපි අදිවචන සම්පස්සයකට පත් වෙනවා. ඒ ගැන මනසින් අරමුණු නිර්මාණය කරගන්නවා. දැන් කෙහෙල් කොලයක් කිව්වහම, බුලත් කොලයක් කිව්වහම, වාහනයක් කිව්වහම, බයිසිකලයක් කිව්වහම අපට ඒකේ සංකල්ප ටිකක් ඔළු වෙනවා. අන්නේ ඔළු වෙන එකට තමයි අදිවචන සම්පස්සය කියලා කියන්නේ. මනසින් ගන්න ටික. අනිත් පැත්තට නාමකායේ පටික සම්පස්සිකුත් අපට තියෙනවා. මනසේ තියෙන අරමුණු ටිකට අපට රූපියකුත් නිර්මාණය වෙනවා අපට. රූපය කියන්නේ ඇසට පෙනෙන රූපය විතරක් නෙමෙයි, කනට එන ශබ්දයක් අපි නිර්මාණය කරගන්නවා ඒකට. ගඳ සුවඳක් නිර්මාණය වෙනවා. එතකොට රෝස මල කියන එකක් අපට හිතෙන් නිර්මාණය වෙනකොටම ඒකේ අර ප්‍රඥාත්‍ය අපි ගොඩනගාගත්ත එක විදියට අපට මල ඇහැට නිර්මාණය වෙලා පේනවා. ඒ විතරක් නෙවෙයි, ඒක අපට සුවඳක් අපට නාසිර දැනෙනවා. ඒක දකින්න පිනුතුනි නහයම අවශ්‍යත් නැහැ. මේ ඉන්ද්‍රිය අක්‍රිය වෙච්චලාට අපි මේ සීලම කාරණයන් අපට ඕනනම් මනසින් කරන්නත් පුළුවන්. දැන් රාත්‍රී කාලයේ නිදි ගන්නකොට රතෝ පාට ඇඳුමක් ඇඳගෙන කවුරු හරි ආවොතින්, නැත්නම් සුදෙන් ඇඳගෙන මැරි චාචි ආවොතින් ඇවිලා නේ මිනි බිරිය මට පින් ටිකක් දෙන්න කියලා කිව්වහම උදේ නැගිටලා කියනවා, අන්න මම බලන්න ආච්චි පෙනුනේ සුදු ඇඳුමක් ඇඳන් ආවනේ මට පින් දෙන්නේ කියලා කිව්වනේ. ආච්චි එනකොට ඒ කාලේ හිටිය අර මේ සබන් සුවඳ ඇඳුමක් උ ඇඳගෙනත් ඇවිල්ලා තිබුණේ කියලා මට සුවඳක් දැනුණා කියලා කියනවා. ඒ සුවඳ දැනුනේ ඔබට නාසෙන්ද? ඒ ආච්චි ඇඳගෙන ආපු රෙද්දි සුවඳ සුදු පාට ඔබ දැකිය ඇසෙන්ද? ඒ ආච්චිගේ කටහඬ ඔබ ඇහුවේ කනින්ද? කිසිම දෙයක් නෙවෙයි, සියලුම දේවල් මනසින් ක්‍රියාත්මක වෙනවා. මනසින් ඒ දේවල් කරන්න පුළුවන් ඕන වෙලාවක. ඒකයි මනස ලක්ෂණය. පින්නතුනි, රූපකායේ අධිවචන සම්පස්සේට යනවා, නාමකායේ පටිඝ සම්පස්සේ යනවා කියන්නේ මේකයි. රූපය පිළිබඳව අපේ මනසේ සිතුවිලි ගොඩනගා ගන්නවා, සිතුවිලි පිළිබඳව රූප නිර්මාණය කරගන්නවා. මේක තුලින් තමයි අපේ සංසාර චක්‍රය අපි යන්නේ. යම්කිසි අවස්ථාවක නාමකායේ අධිවචන සම්පස්සයක් නොපෙන වුණොත්, ඒ කියන්නේ මනසට එන අරමුණක් ගැන ඊට අදාළ රූපයක් නිර්මාණය නොවුනොත් අපට නිර්මාණය නොවුනා කියන තමයි සිහි නොකරින්න එක නෙවෙයි මේ. තමන්ට ඕන මතක් කරගන්න පුළුවන්. අම්ම කියන එක මතක් වෙනකොට මේ අම්ම කියලා මතක් කරගන්න පුළුවන්. හැබැයි බාහිර ලෝකයේ අම්ම කෙනෙක් නෙවෙයි නිර්මාණය කරගන්නේ. ඔව්, එවලෙටම හටගන්න නිරුද්ධ වෙන එකක් ඔහු දකිනවා. ඒ විතරක් නෙවෙයි, නාමකාය පටිඝ සම්පස්සයක් ඇති කරගන්නත් පුළුවන්. කොහොමද? තමන්ට සිතට අරමුණක් එනකොට ඒක ඕනනම් හොයාගෙන තමට යන්නත් පුළුවන්. රහතන් වහන්සේ තමන්ගේ අම්මා සිහිපත් වුණොතින් සරුවත් හාමුදුරුවෝ එහෙම ගියා. අන්තිම කාලේ අම්මගේ ළඟට ගියා අමට පිට වෙන්න. ඒ කියන්නේ ඒක වරදක් නෙවෙයි. හැබැයි ඒ ගියේ කලින් ඉන්න අම්ම කෙනෙක් බලන්න නෙවෙයි. හරියට අපි කණ්ණාඩියක් ළඟට යන්නේ. අපි කණ්ණාඩිය ළඟට දෙගින් දෙකටම මුහුණ බලන්න යනවා. දිනුතුනේ සරුවත් හාමුදුරුවෝ තමන්ගේ මවට පිට වෙන්න ගියා. ඒ යන්නේ කලින් ඉන්න ලෝකෙක අම්ම කෙනෙක් බලන්න නෙවෙයි. අපි හරියට කණ්ණාඩිය ළඟට යනවා වගේ. අපි හරි කණ්ණාඩිය ළඟට යන්නේ කලින් තමන්ගේ තියෙන රූපයක් බලන්නට නෙවෙයි අපි. අපි යන්නේ එවල නිර්මාණය වෙන රූපය බලන්න. හැබැයි එහෙම වුණා කියලා අපි කණ්ණාඩිය ළඟට නොගිහිලා ඉන්නේ නැහැ. අපි කණ්ණාඩිය ළඟට යනවා. කණ්ණාඩියක් ගෙදරම තියාගෙන ඉන්නවා. ගෙදර නෙවෙයි, බෑග් එකේ තියාගෙන ඉන්නවනේ. එවලම නිර්මාණය වුණාට අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. රහතන් වහන්සේත් ඒ අධ්‍යක්ෂයෙන් ප්‍රයෝජන ගන්නවා. නමුත් අපි ඒක කලින් නිර්මාණය වෙන ලෝකයක් බලාගෙන අපි යන්නේ. අපේ උන්වහන්සේ ගැතර වෙනස ඒක. එතකොට යම්කිසි වෙලාවක අධිවචන සම්පස්සේ ටික අධිවචනයේ තුලම නිරුද්ධ වෙනවා නම්, ඒ වගේම පටිඝ සම්පස්සේ ටික පටිඝ සම්පත්තියේ තුලම නිරුද්ධ වෙනවා නම්, යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති එත්තේ සා චිත්තතේ ජටං කියලා ජටා සූත්‍රයේ දේශනා කරන්නේ මේකයි. ඒ තැනැත්තා මේ සංසාර චක්‍රයේ ගැට ටික ලියනවා කියලා. ඔහු නැවත ඒක ඕට හටගන්නේ නැහැ. හරියට එක ළඟ කණු හයක් තියෙනකොට ඒ කණු හයේ නූල් එක එක කණුවට ගැට ගැහුවොත් මැද net එකක් හැදෙනවා. හැබැයි එක එක කණුවේ ලණුව ඒ කණුවෙම ගැට ගැහුවොත් net එකක් නිර්මාණය වෙන්නේ නැහැ. අන්නේ වගේ මේකට තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ බුදුදහමේ. ආයතන පිළිබඳව දක්ෂ වෙන කියන්නේ මේකට. මෙන්න මේ දක්ෂතාවය ඇති කරන්න තමයි අපිට පරිසම්පාදයේ අවබෝධය අපට ලබා දෙන්නේ. එතකොට කොහොමද පරිසම්පාදයෙන් අපිට මොකද කියන්නේ? මේ ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යයි කියලා කියන්නේ රූපය, විඥානය, ස්පර්ශය ආදී මේ හේතු ටික ඇති කල්ලි එවලට නිර්මාණය වෙන දියක් තමයි ඇස කියන දේ. රූපේ කියන දේ කලින් තියෙන දෙයක් නෙවෙයි. සම්මුති සත්‍යනවා කලින් ලෝකේ දේවල් තියෙනවා. ඒක නැත්තේ නැහැ. ඒක නැහැ කියන්නේ නැහැ බුදුදහමේ. රූපයක් තියෙනවා. ඒ රූපේ තියෙන්නේ කොහමද? ඒ රූපේ තියෙන අස්මින් සතිය දන් හොති. මේ හේතු ටික ඇති කල්ලි තියෙන්නේ. ඇසක් නැති තැන රූපයක් නැහැ. රූපයක් නැති තැන ඇසකුත් නැහැ. ඒ දෙකම නැති තැන චක්කු විඥානයකුත් නැහැ. මේ ඔක්කොම ටික එක මොහොතේ පෙරපසුන විහට ගන්න. ඇසක් පහළ වෙනවා කියලා කියන්නේ ඊට අදාළ ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප තණ්හා, රූප සංචේතනා, රූප සංඥා, රූප විතක්ක, රූප විචාර කියලා 10ක් පෙරපසුන වී එක විට නිර්මාණය වෙනවා. අපේ අවිද්‍යාවේ පමණට හට ගන්නවා. එතන මිතුරු නැතුවම නිරුද්ධ වෙනවා. කන ආදී අනිත් ආයතන ගැනත් මෙහෙමයි. එහෙක 10 ගානේ ආයතන 60ක් තියෙනවා. එක විට 10 යන්නේ එකට. සාමාන්‍යයෙන් අපි රූපයක් දකිනවා කියන්නේ මේ 10ම වේගෙන් යනවා. යනෝ විතරක් නෙමෙයි මුලදි වෙන්නේ අර අතීත කර්මවල විපාක හැටියට ස්කන්ධ පංචකය කලින් එකවිට නිර්මාණය වෙනවා. ඒක සැපවත් දුකවත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ තියෙන එක. අන්නේ හටගන්න ස්කන්ධ පංචක ගැන නොදන්න නිසා ඒ ගැනම අපි අවිද්‍යාවෙන් ප්‍රපංච ගොඩනගාගෙන අතීතයේ පිළිබඳව අතීතයට ගැට ගහලා අපි ඒ තුලින් කෙලෙස් හට ගන්නවා. අපේ ලෝභ දේශ අනිවාර්යෙන් හට ගන්නවා. ඇතැම් විට මේ මොහොතේ අපි නිශ්ශබ්දව විරාගීව උපේක්ෂාසහගතව කියලා ඉන්නා වගේ පේනවා. හැබැයි ඕන වෙලාවක ඒක සෑගෙන ලෝකෙට යන්න පුළුවන්. දැන් සමහර අය කියන මට කිසියම් දෙයකට ආසාවක් නැහැ. ඕන වෙලාවක මට අත්හරින්න පුළුවන් කියලා නේ ඉන්නේ නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ. නමුත් වෙනතුනේ එහෙම කියන අපිම ඇතැමිට අවසාන මොහොතේ පේන දේ ඇතැමිට අපි ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවේ අපට පේන දේවල් එනවා අවසාන මොහොතේ. ඒ පේන දේ ගැන අපට හිතෙන්නේ නැහැ. දැන් මේ හිතින් පේන රූපයක් කියලා නෙමෙයි අපට හිතෙන්නේ. ඇත්තටම හැට පේනවා කියලා අපිට මේ හිතෙන්නේ. අන්න ඒ රූපය හොයාගෙන අපි ඊට අනුරූපව අපි උපතක් කරා යනවා. මරණ සම්මෝතිය තරක් නෙමෙයි දැනුත් වෙන්නේ ඒකමයි. දැනුත් ඔබ ගෙදර ගැන හිතන්න පුළුවන්, දරුව ගැන හිතන්න පුළුවන්, ස්වාමීන් වහන්සේලා ගැන හිතන්න පුළුවන්. ඒ මොකක් හේතුවක් හිතනකොටම බාහිර ලෝකයේ තියෙන දයක් කියලා හිතන. බාහිර දේ ඒ විදියටම මට තියෙන විදියටම මට පේන්නේ කියලා හිතන. තියෙන විදියටම පේනව නෙවෙයි තමන්ගේ මනසේ ස්වභාවයට අනුව තමන්ට ඒකේ මොහොතේ පේන්නේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් ඔහු දන්නවා මේ යථාර්ථය තේරුම් ගත්තොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේක තේරුම් නොගත්තොත් ඔහුට ඇලුම ඇති වෙනවා, ඇල්ම බැඳීම ඇති වෙනවා කියන. එතකොට දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක ඇති දෙයක් ඇටියට ඊළඟ මොහොතේ පංච උපාදාන ස්කන්ධයක් ගොඩනගා ගැනීම. සංකේතේන පංච උපාදාන කන්දා දුප්පා කියන්නේ මේකයි. මේක තමයි අර අයිස්බර්ග් එකේ යට නොපෙනෙන කෑල්ල වගේ පේන ටික, නොපෙනෙන ටික. උඩින් දේවල් ටික තමයි අයිස්බර්ග් එකේ උඩින් තියෙන ටික තමයි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ඔය ටික. ඒකත් අර දුක සත්‍යෙම බැහැර නැහැ. නමුත් සංකේතේන පංච උපාදාන කන්දා දුක්ඛ කියන එක ලොකු කුලකය තමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. ඒකටත් මුල්ුණේ ස්කන්ධ පංචකය. අර මුලින්ම අතීත විපාක විදියට හටගත් ස්කන්ධ පංචකය තමයි මුල්ම දුක සත්‍ය. හැබැයි ඒ දුක සත්‍ය දුකක්ම වෙන්නේ නැහැ. ඒක හරියට තේරුම් අරන් එතනම නිරුද්ධුනොතින් ඔහු නැවත දුකට යන්නේ නැහැ. නමුත් ඒ ගැන අපි අවිද්‍යාවෙන් බැලීම නිසා ස්කන්ධ පංචකයක් හටගත් පංචබන් ස්කන්ධයක් හටගත්තා. ඒ හටගත්තු පංචබන් ස්කන්ධය ගැන අපට ඇල්ම නොකර ඉන්නවයි කියන කතාවක් වෙන්නේ නැහැ. ආසා නොකර ඉන්නවා කියන කතාවක් වෙන්නේ නැහැ. අපි ආසා කරන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් උපේක්ෂාසහගතව හිටියත් අපි ඒ ගැන බලාපොරොත්තු සහිතවයි ඉන්නේ. මේ මොහොතේ නැති වුණත් හිත දුර්වල වෙන ඕනම අවස්ථාවක එතෙන්ට අපි නැවත යන්න පුළුවන්. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගැනීම තුළින් මෙන්න මේ තෘෂ්ණාවට හේතු වන පංචස්කන්ධයේ දුරු කිරීමයි නිරෝධ සත්‍ය කියලා කෙනෙක් දැක්වතින් ඊට මාර්ගය ලෙස එතනත්තාට ආරස්නංග මාර්ගය පේනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍යම පරිසම්පාදේ අවබෝධ කිරීම මත චතුරාර්ය සත්‍යම හොට ප්‍රකට වෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. ඒ සංස්කාර නිසා විඥාන, නාම රූප, සලායතන ආදී මේ කරුණු ටික එක චිත්තක්ෂණයක් තුළ මේ ටික ඔක්කොම ඇතිවන ආකාරයට පෙනියනවා. මේ පරිසම්පාදයේ අංග 12 එක චිත්තක්ෂණයක විස්තර කරන්නත් පුළුවන්. නැත්නම් අතීත, වර්තමාන, අනාගත කියලා තුනට බෙදලවෙන් කරන්නත් පුළුවන්. අවිද්‍යා සංඛාර ආදී අතීත හේතු විදිහට ගන්නත් පුළුවන්. විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා වර්තමාන හේතු, වර්තමාන ඵල, ඒකෙන් හටගන්නා වූ අනාගතයට ආයේ අවිද්‍යා සංඛාර තෘෂ්ණාදී හටගෙන නැවත ඔහු භවයට යන විදිය විස්තර කරන්නත් පුළුවන්. මෙන්න මේ විස්තර කිරීමත් එක්ක ඔහුට විශාල පරාසයක් ධර්මය තුලින් අවබෝධ වෙනවා. ප්‍රධාන පිළිපැදිය යුතු ප්‍රධාන කාරණය ඔහුට සත්පුරුෂ ශාස්ත්‍රය තුළින් අහන්නට දකින්නට ලැබෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඒ කායන වයම්බෙක්වේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං සත්තාරෝ සතිපට්ඨානා කියලා. ඔහුට පැනවෙනවා මෙන්න මේ සතර සතිපට්ඨානෙ මුණගැහෙනවා. හරියට බොහෝ දුර ගමනක් ඇවිල්ලා කාන්තාරයක් මැදින් ඇවිල්ලා සාපිපාසාවලින් බොහෝ වෙහෙසට පත් වෙලා ආපු කෙනෙකුට ලැබිච්ච ෂේම භූමියක් වගේ ස්ථානයක් මුණගැහෙනවා. මේකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සකේ ගෝචරේ භික්ඛවේ පෙත්තිකේ විසේ චරිත කියලා. මහන්නේ තමන්ගේ පියතුමාගේ භූමිය තුල වාසය කරන්න කියලා දේශනා කරේ මේකයි. සතර සතිපට්ඨාන තුල වාසය කරන්න කිව්වේ මේකයි. එතකොට දැන් අපේ දෙත්තේ දෙත්ත මත්තන් කියලා කතාව අහලා දැනගත්තු එක යථාර්ථයක් බවට පත් කරන්නේ මෙන්න මෙතෙන්දී. හරියට අපි නොගිහිපු තැනක ඇඩ්‍රස් එකක් කලින් ගත්තා. ඒ ගත්ත තැනට යන්න දරන උත්සාහය වාහනයට නැගලා වාහනේ පැදවීම වගේ තමයි මෙන්න මේ සතර සතිපට්ඨාන භූමිය තුල වාසය කරන එක. දෙත්තේ දෙත්ත මත්තන් කියලා සුතේ සුත මත්තන් අහලා දැනගත්තට වටපිට බලනකොට දිත්තේ දෙට්ට මත්තන් කියලා කියන්න පුළුවන් මම එහෙම ඉන්නේ කියලා. නමුත් කවුරුහරි මැන්න ගමන් කේන්ති යනවා ඉතින්. ආසාවලුත් ඇති වෙනවා. වචනෙන් කියන්න පුළුවන් නමුත් ඒක ජීවිත යථාර්ථයක් බවට පත්ලා නැහැ. අන්නේ ජීවිත යථාර්ථයක් බවට පත් කරන ක්‍රමවේදය තමයි සතර සතිපට්ඨානය විදිහට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මේ සතර සතිපට්ඨානය තමයි පින්නතුනේ බුදුදහමේ තියෙන සියලුම ධර්ම කාරණා එකට කැටි වෙච්ච ස්ථානය. බුදුරජාණන් වහන්සේ එක්තර අවස්ථාවක කියන සත්පොඤ්ඤංග වඩන්න කියලා. උන්වහන්සේ තවත් තැනක කියන පංචේන්ද්‍රිය පංච බල වඩන්න කියලා. තවත් තැනක කියන අරසංග මාර්ගය වඩන්න කියලා. ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා තියෙනවා. සමත විපස්සනා වඩන්න කියලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා තියෙනවා. සතර ඍද්ධිපාද වඩන්න කියලා තියෙනවා. ඒ ඔක්කොම කියලා තියෙන දේවල් ටික එක තැනකට එකතු කරපු අවස්ථාවක් තමයි මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ කිසිඳු අර කතා කරපු දෙයක් මෙන් අපට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ සතර සතිපට්ඨානය පිළිපදින්න පුළුවන්කම තියෙන්නේ ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියන්නේ මේකයි. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රයන්ගේ සේවීම වදාරනවා කියලා දේශනා කරන්නේ මේකයි. මොකක් දන්න කෙනාටද මොකක් දකින කෙනාටද? යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදං පස්සති කියන කාරණය. යමක් පටිසම්පාදේ දකිනවා නම් ඕ ධර්මයේ දකිනවා. යමෙක් ධර්මයේ දකිනවා නම් ඕ පටිසම්පාදේ දකිනවා කියන කාරණය. අනිත් පැත්තට දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු බුදුහාඳුර දකිනවා. යමෙක් බුදුහාඳුර දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පිරිනොන් පෑවත් අදත් සජීවීව අපට උන්වහන්සේ දැකගත හැකි මාවත තමයි පටිසම්පාදේ තේරුම් ගැනීම. මෙන්න මෙතෙන්ට තමයි පින්නතන අපි විශ්වාසය ඇති කරගන්නට ඕන. මෙතෙන්ට තමයි අපි ශ්‍රද්ධාව පිටුවා ගන්නට ඕන. එතකොට මෙන්න මේ න්‍යායදී අපට ප්‍රධාන වශයෙන් කාරණා කිහිපයක් මුණ ගැහෙනවා. අපි සාමාන්‍යයෙන් අහන කරුණු වලට වඩා වෙනස් කාරණා ටිකක්. ඔබ හොඳින් අවධානයෙන් හිටියොත් ඔබට මේ කරුණු ටික ඉගෙන ගන්න පුළුවන්. මුලින් අපි සඳහන් කළා දුකත් දුක සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. සාමාන්‍ය දුක කියලා කියන්නේ මහලු වීම, ලෙඩවීම, මරණය, ප්‍රියුපයෝගය ආදී දේවල් ටික. දුක සත්‍ය හැටියට බුදුහාම දේශනා කළේ සංකේතයෙන් පංච උපාදාන ස්කන්ධාගෙන දුක. සමුදය කියලා එකක් තියෙනවා දුකට හේතුව. දුකට හේතුව කියලා සාමාන්‍ය මිනිස්සු කියන්නේ බාහිර දේවල්ට තියෙන ආසාවන්. දරුවන්ට, ඥාතීන්ට තියෙන ආසාවන්. ඒව තමයි සාමාන්‍ය සමුදය කියලා කියන්නේ, හේතුව කියලා කියන්නේ. නමුත් සමුදය ආර්ය සත්‍ය කියන්නේ ඒක නෙවෙයි. සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ තමන්ටම තියෙන ආසාව, තමන්ගේ තියෙන නන්දිරාගයට. අපේම අභ්‍යන්තරේ ජීවත් කරවන්න තියෙන ආසාව. ඒ ආසාව නිසා තමයි අපි බාහිර කෙනාට ආසා කරලා තියෙන්නේ. ඔබට එකඟව ඉන්නකම් ඒ කෙනාට ඔබ ආසයි. ඔබට පොඩ්ඩක් හරි විරුද්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔබ ඒ කෙනාට විරුද්ධ වෙනවා. ඔබට ලස්සනට වඩා ගන්න හිඹින්න පුළුවන්කම තියෙනකම් හොඳයි. හිඹින්න බැරි නම් ඉවරයි. 911 කතා කරලා යවන්න. මිය ගියාට පස්සේ 911ද 119ද? පින්නතුනි මිය ගියාට පස්සේ තවදුරටත් ගෙදරක රැයක්වත් තියාගන්න නැහැ තමයි. ඇයි තමන් කැමති විදිහට යා තවදුරටත් තියන කොච්චර මලක් වගේ ගෙදර ළමෙක් හිටියත් බලන්න. ඉඹ ඉඹ ඒ ළමේ හිටියත් එළමේ මිය ගියෝතින් ඔබ ගෙදර තියාගන්නවද? තියාගන්නේ කලාතුරකින්. ඉතින් අර මනස බොහොම දුර්වල වෙච්ච මට්ටමේ කෙනෙක් එහෙම ඉන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මට්ටමේ එහෙම ඉන්නේ නැහැ. ඇයි එහෙම නොඉන්නේ? අපි මේ කෙනාට ආසාවයි කියලා හිතුවට ඇත්තටම අපි ආදරය කරලා තියෙන අපට. අපි කැමති විදියට මෙයා හිටියොත් අපි කැමති. තමන්ගේ අභ්‍යන්තරයට අභියෝගයක් වුණොතින් විනාඩි ගානක් ඇත්තියව තවදුරටත් තමන් ළඟ තියාගන්නේ. ඒ වයින් කරනවා. මේක තමයි යථාර්ථය. එතකොට සමුදය සහ සමුදය සත්‍ය අතර වෙනස මේක. ඊට පස්සේ නිරෝධය සහ නිරෝධ සත්‍ය. නිරෝධය කියන්නේ දුක නැති කිරීම. දුක නැති කිරීම නිරෝධය විදිහට බොහෝ දෙනෙක් සලකන්නේ බාහිර බඩුමුට්ටු වලින් අයින් වීම. ගේදර ඉඩකඩම් වලින් ඈත් වීම තමයි බොහෝ දෙනෙක් දුක් නිරෝධය විදිහට සලකන්නේ. බුදුරජාණන් වහන්සේ කාලෙත් ඒක තිබුණා. ඒක තිබෙච්ච වෙලায় කොහොමද ඒ අය මේක හිතලා ඒ අය ගේ දොර ඉඩකඩන් අත්හැරියා, ඥාතින් අත්හැරියා, අත්හැරලා අන්තිමට ඇඟේ තියෙන ඇඳුම් ටිකත් අයින් කළා. බාහිර දේවල් අයින් කිරීමෙන් නිවන් දකින්න පුළුවන් නම් ඒ අනිවාර්යෙන් නිවන් දකිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ බාහිර බඩුමුට්ටු අයින් කරන එකක් නෙවෙයි. දන් දීමක් ගැන කියලා තියෙනවා. ඒ කියන්නේ අර අපිට තියෙන දැඩි ආසාව අඩු කරගන්නට සහ ලෝකෙට යහපත වෙන්න සසර සුගතිගාමි වීමේදී අපට භවභෝග සම්පත් ලැබෙන අවශ්‍ය පියවරක් විදියට. නමුත් නිවන් දැකීම සඳහා ඒක පිළිපැදීමේදී අපි තේරුම් ගන්නට ඕන අපි දන් දෙන්නට ඕන බඩමුට්ටු නෙවෙයි. අපි අත්හරින්න ඕන බඩමුට්ටු නෙවෙයි. අපි අත්හරින්න ඕන තමන්ගෙම මේ අභ්‍යන්තරයට තියෙන ආසාව. ඇතුළට තියෙන ආසාව නන්දිරාගයෙන් අයින් කරන්නට ඕන. එහෙම නැත්නම් බාහිර දේවලෙන් අයින් කරාට යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රෝහති කියපු විදියට මුල් සහිත ගසක් මැදින් කැපුවට ඒක නැවත ලියනවා වගේ අපි බාහිර බඩමුට්ටු අයින් කළ තිබුණට ආය අපට ලෝභය හට ගන්නවා. ඇයි? ඒ අවිද්‍යා අනුසය තවදුරටත් අපේ ළඟ තියෙන නිසා. මෙන්න මේ සඳහා මාර්ගයේ විදියට සාමාන්‍ය මිනිස්සු සිල්වත් වෙනවා, මන භාවනා කරනවා, ඇතැම් විට ප්‍රඥාව කිලත් ටිකක් වඩනවා. ඒක සාමාන්‍ය මාර්ගය. නමුත් මාර්ග සත්‍ය කියන්නේ ඒක නෙවෙයි. මාර්ග සත්‍ය කියලා කියන්නේ චතුසත්‍ය සම්මාදිටිය සහිතව දිට්ඨිය අනුපගම්ම සීලවා මට්ටමේ ඉඳන් පටන් ගන්න අරසිංහ මාර්ගයටයි මාර්ග ආර්ය සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබිලා තමයි මේ ගමන අපි ආරම්භ කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. සතර සතිපට්ඨානය අපි පිළිපදින යද්දී සතිපට්ඨානය ගැන වර්තමානයේ බොහෝ දෙනෙක් කතා බහ කරනවා. බොහෝ විට හුඟාත්ම වැඩිපුර අද සාකච්ඡාවට භාජනය කරපු එකක් තමයි මයින්ඩ්ෆුල්නස් එක. හුඟාක් ඉල්ලුමක් තියෙන හුඟාක් ඉහළම මිලට විකුණන්න පුළුවන් එකක් වර්තමානයේ. හුඟාක් අලෙවි වෙනවා මේක ලෝකේ. සමහර එක එක සමාජයන් තියෙනවා මානසික සුවයන් සඳහා කියලා ලොකු ගණන් වියදම් කරලා යනවා. ගාන වැඩිපුර තිබුණු තරමට අපේ අය පොලිම යනවා. නිකන් දුනට එන්නේ නැහැ පලාතේ වා. ධර්ම දේශනාවලින් සම්පූර්ණම සතිපට්ඨාන විස්තර කරාට ඒච්චර අවධානය යන්නේ නැහැ. ලොකු ගානක බෝඩ් එකක් ගහලා තිබුණොත් සතිපට්ඨාන මයින්ඩ්ෆුල්නස් එක සම්පූර්ණ වචන නැතුනත් මයින්ඩ් කියන කැලේ තිබුණත් ඇති යනවා. නවත්වෙනතුනේ බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට අපට විස්තර කරනවා මේ මයින්ඩ්ෆුල්නස් එකේ සැබෑ අරුත මොකද්ද කියලා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න යනකොට බොහෝ දෙනෙක් කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමානයේ හිත තියාගෙන ඉන්න කියලා තමයි කියන්නේ. නමුත් වෙනතන මේට වඩා ගැඹුරු පරස්පරයක් බුදුදහම තුළ සතිපට්ඨානෙට හිමි වෙනවා. සතිපට්ඨාන ගැන දැනගන්න නම් සතිපට්ඨානෙ දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාව දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව දැනගන්නට ඕන. මේ තුනම දැනගත්තොත් තමයි ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. සත්‍යංගේ පිරිසුදු බවට ඒකායන ප්‍රතිපදාව වෙන්නේ. ශෝක පරිද්දවන සම්තික්කමාය මට්ටමට යන්නේ. දුක්ඛ දෝමනසන අත්තංගමය මට්ටමට යන්නේ. ඥාය සදිගමාය ඥානෙ ලබන්නට නිර්වාණය සාක්ෂාත් කරන මට්ටමට යන්නේ මේ තුන ගැනම පරිපූර්ණ අවබෝධයක් ලැබුණ කෙනෙකුට. මොනවද මේ තුන කියලා කියන්නේ? මුලම කාරණේ තමයි සතිපට්ඨානය දැනගන්නට ඕන. මොකක්ද? ඒ තමයි කය, වේදනා, සිත, සිතිවිලි ගැන අවධානයෙන් සිටීම වර්තමානයේ තුල. අතීත දේවල් සිහි කරනවා, හැබැයි වර්තමානයේ ඉඳගෙන තමයි සිහි කරන්නේ. වර්තමානයේ ඉන්න බව දැනගෙන තමන් විදුලි පන්දමකින් ටෝච් එක එළිය ફોකස් කරනකොට තමන් ටෝච් එක අතේ අල්ලගෙන තමයි එළිය ගහන්නේ. ටෝච් එකෙන් දමල ගහන්නේ නැහැ. ගැහුවොත් එළිය තියෙන තැන බලන්න බෑ ඊට පස්සේ. ටෝච් එක අතේ තමන්ගේ කන්ට්‍රෝල් එකේ තියෙන බව දැනගෙන තමයි තැනින් තැනට තමන් ફોකස් කරලා බලන්නේ. කොහොමද බලන්නේ? ධාතු මනසිකාරයට බලනවා, පටිකෝල මනසිකාරයට බලනවා, නවසීවිතීකට බලනවා. ඔක්කොම කරන්නේ වර්තමානයේ ඉඳගෙන. වර්තමානයේ ඉන්න බව දැනගෙන. නවසීවිතීකේ කියන අනාගතයට ගිහිල්ලා කරන්නේ අනාගතය මම මැරුණාම එහෙම කියන එක නෙවෙයි. ඒක තමයි අනාගතයේ ඇත්තටම වෙන්නේ. නමුත් එහෙම වෙච්ච කෙනෙක් මටත් අනාගතයේ මෙහෙම වෙනවා කියලා මේ රූපය ගැන තියෙන ඇලීම අඩු කරගන්නට, ආත්ම දෘෂ්ටි අඩු කරගන්නට බලන ක්‍රමය මේ තියෙනවා. එතකොට මුල්ම පියවර සතිපට්ඨානය කියලා කියන්නේ කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන විදිහට මෙන්න මේ හතර තුල සිත පිහිටුවා ගැනීම. එක විටම හතර බැරි වෙන්න පුළුවන්. එක එක වෙන වෙනම මුලදී කරනවා. ඊළඟට සතිපට්ඨාන භාවනා කියලා එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණා. සතර සතිපට්ඨානයේ හතරෙම විස්තර කරනවා සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා. මේ මොකද මේ කියන්නේ? මේ කියන්නේ මේ ආර්ය න්‍යාය මේ කියන්නේ. සමුදය කියන්නේ හට ගැනීම, ඒ කියන්නේ අස්මින් සති දං හොති කියන එක. වය ධම්මානුපස්සී කියන්නේ මොකද්ද? අස්මින් අසති දං හොති, මස නිරෝධයි දං නිරුද්ධයි කියන එක බලන්න. මේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී පටිසම්පදේ කියපු ආකාරය. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා නෑ එතන. අස්මින් සති ඉදං හොති කියලා නෑ එතන. චක්කුං අනිච්ඡං කියලා නෑ, රූපං අනිච්ඡං කියලාත් නෑ එතන. දිට්ඨිය දිට්ඨමත්තං කියලාත් නෑ එතන. සතිපට්ඨාන සූත්‍රයේදී පටිසම්පදේ කොටස විස්තර කරන්නේ කොහොමද? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන එක. අස්මින් සති දං හෝති, අස්මින් අසති දං හෝති කියන කාරණය. ඉමස්ස නිරෝධා ඉදන් ඉමස්ස උපාදාය ඉදන් උපජ්ජති, ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති කියන කාරණය. අන්න ඒක දැනගන්නත් ඕන අපි. අපි හිත ගැන බලාගෙන හිටියට හරියන්නේ නැහැ. රූපය ගැන බලාගෙන හිටියට හරියන්නේ නැහැ. සිතුවිලි ගැන බලාගෙන හිටියට විතරක් හරියන්නේ නැහැ. අපි පරිසරයට ගිහිල්ලා වාහන යනේම බලාගෙන හිටියට වාහන නවතින්නේ නැහැ. වාහන නවතින නම් මගේ බැරියර් එකක් අපි දාන්න ඕන. නැත්නම් ජීවිත කාලයම් පාරෙන්ට වෙන වාහන බලවල ඉන්න පුළුවන්. හිතගෙන නිකම් බලාගෙන හිටිය විතරක් හරියන්නේ නැහැ. ඒ හිත හේතු ඇති කල්ලි හටගෙන කොහොමද, මොන හේතු නිසාද හටගන්නේ? ඒ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා මේ සමුදේ වැය දෙක හරියට නොනින් බලන්නට ඕන. එහෙම බැලීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අවිද්‍යා නීවරණයේ බලය ටිකෙන් ටික අඩු වෙලා තමන්ට විද්‍යාව ප්‍රඥාව පහළ වෙනවා. මේකත් අවශ්‍ය වෙනවා. ඊළඟට දේශනා කරනවා මොකද්ද? සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියලා. එතකොට පාලින එක මොකද්ද? සතිපට්ඨාන. දෙවෙනි එක මොකද්ද? සතිපට්ඨාන භාවනාව. තුන්වෙනි එක සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව. මේ තුනම දැනගන්න ඕන. මොකද්ද සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියලා කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආයි මුලට එනවා ආයි. එතකොට මේ එකිනෙකක් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. එතකොට ඒකෙත් ආයි මුලට යනකොට මොකද සම්මාදිට්ඨියයි ආයි චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය ගැන ආයි සුතම ඥාණයෙන් ආයි ප්‍රකට කරගන්නට ඕන. ඒ නිසා තමයි අඛණ්ඩවම පෘථග්ජන භූමියේ ඉඳන් සීක භූමිය හරහා අසීක භූමියට පත් වෙන කම්ම කල්යාණ මිත්‍රාස්ත්‍රය සද්ධර්ම ශ්‍රවණය මේ කරුණ දිගින් දිගටම අපි පාත්ව ගන්න අවශ්‍ය වෙන එකයි. දැන් මම ඔක්කොම දන්නවා කියලා අපිට නිහඬ වෙන්න පුළුවන් කමක් නැහැ. අපි යලි යලිත් මේ අඛණ්ඩව සත්පුරු ශාස්ත්‍රයෙන් සැබෑ දහම මොකක්ද කියලා අපි ශ්‍රවණය කරන්න ඕන. අන්නේ ශ්‍රවණය කිරීමම අපි නියම ධමන ශ්‍රවණය කළේ. ඒ ශ්‍රවණය කරන අවස්ථාව තුළදීම අපේ අවධානය තිබුණු පමණට කෙලෙස් වලින් තමන් මිදෙනවා. අපි සැබෑ දහමක් නම් අහන්නේ ඒ ධර්ම ශ්‍රවණයම සලකන්නේ විමුක්ත ආයතනයක් කියලා. විමුක්තියට පත්වීමක් කියලා. එතකොට මෙන්න මේ තුන දැනගෙන තමයි ආධිකේ නේව සීලංච දිට්ඨිංච විසුද්ධාපේති කියලා කියනවා. සතර සතිපට්ඨානයේ ආරම්භයේදීම සීලය පිරිසුදු කරගන්නට ඕන, දෘෂ්ටිය ඍජු කරගන්න ඕන කියලා. නිකං සතිපට්ඨානය පටන් ගන්න බෑ. මොකද කරන්නට ඕන? සීලය පිරිසුදු කරගන්නට ඕන, දෘෂ්ටිය සම්මා දිට්ඨිය ඍජු කරගන්න ඕන කියලා. ඒකට තමයි මේ ධර්මයට ගහලා අපි හොඳට අපේ දැනුම ශාප් කරගන්න අපි. ඊළඟට මේකේ ආරම්භ වෙච්ච කෙනා ආතාපේ සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජහ දෝමනස්සං කියලා කියනවා. ආතාපේ කෙලෙස් තමන වීරයෙන් නිතරම ඉන්නට ඕන. රාග ද්වේෂ ආදී දුරු වෙන විදියට තමන් කැපවලයකට ඉන්නට ඕන. තමන් මොකක් කරා? තමන් ඇඳුමක් ඇඳක් වෙන සේවයක් කළත් යාන වාහනයක් ගත්තත් හැම තැනදීම කෙලෙස් අඩුවීම අපේක්ෂාවෙන් ඒ වැඩ කරන්නට ඕන. ඒක කියන්නේ මේ පොඩි ගයක් හදාගෙන පොඩි කාර්යයක් යන කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. පරදවා තේරුම් ගන්න එපා. තමන් හොඳට ලස්සනට හොඳ වාහනවල යන්න ඕන පහසුකම් ඇතුව. හැබැයි ඒවත් තමන් ගන්නේ තමන්ට ධර්මයේ හැසිරෙන සහ අනිත් ධර්මයේ හැසිරෙන්න උදව් කරන්නේ මේ හැම දෙයක් මෙයා කරන්නේ. තමන්ගේ මාන්නය වැඩි කරගන්න නෙවෙයි. දරුවෙකුට ඉගැන්නුවා. දරුවා අහවල විශ්වවිද්‍යාලය යනවා කියලා මාන්නය ඇති කරගන්න නෙවෙයි ඒක කරන්නේ. කරන්නේ මොකටද? කරන්නේ දරුවටත් හොඳට උගන්වලා හොඳට බුද්ධි ලබා දීලා ඒ දරුවටත් ධර්මය ලබා දෙන්න මේ හැමදේම කරන්නේ. එතකොට කෙලස්ථාන වීරයෙන් ඉන්නට ඕන, ආතාපි සම්පජානෝ නිතර නුවණින් ඉන්නට ඕන, සතිමා නිතර සිහියෙන් ඉන්නට ඕන, විනය ලෝකේ අභිජ්ජහ දෝමනස්සං ලෝකේ පිළිබඳව අභිජ්ජහ. අභිජ්ජහ කියන්නේ ග්‍රීඩ් කියන එක, දැඩි ලෝභය. ඔය දැඩි ලෝභය අඩු කරගන්නට ඕන. දෝමනස්සං, දෝමනස හිතේ තියෙන විරසක බව, අනිත්‍යය පිළිබඳව අමනාපයක් තියෙනවනම් ඒකත් අපි අඩු කරගන්න ඕන ටිකක් මෛත්‍රී භාවනා කරලා හරි. නැත්නම් ඉතින් සතර සතිපට්ඨානේ වඩන්න අමාරුයි. අමනාපයගේ නාම ලිස්ට් එක නාම ලේඛනේ වැඩි නම් දිග නම් අමාරුයි කරන්න මේක. ටිකෙන් ටික ඒක අඩු කරගන්නට ඕන. ඒක එක නම් අඩු කරන්නේ නම් ඇති නියම ලිස්ට් එක ගන්න. ඒක එක දේවල් සමණ්ඩ කරපු ඒවා, තමගේ ඥාතින්ද කරපු දේවල්, ආච්චිට සීය ගිඩම් ගත්ත අයගේ ඒ ඔක්කොම වගේම නාම ලිස්ට් එකක් ඇති නේ. ඒ වගේ ඉඳන්ම ටිකෙන් ටික ඒ නාම ලේඛනේ අඩු කරගන්න පින්නතුනි. ඒකට තමයි මෛත්‍රී භාවනා අවශ්‍ය වෙන්නේ. එහෙම හිත දැඩිය වෙනකොට අපිට මේ ගමම ගියන්න අමාරුයි. එතකොට මෙන්න මේ කරුණ ටිකෙන් පොහසත්ව දැන් තමන් අර සුතමේ ඥානින් ලබාගත් මේ කරුණ ටිකෙන් ටික තමන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඔහුට පළවෙනි කාරණේ මුණ ගැහෙනවා, කායේ කායන පස්සේ විහෙරති. තමන්ගේ මේ කය ගැන හෝ ටිකෙන් ටික අවබෝධයට පත් වෙනවා. මුලින්ම බුදු දහමේ තියෙන ලක්ෂණයක් තමයි සරල දේ ඉඳන් ගැඹුරු දෙයට යන්නේ. හරියට මහා සාගරය වගේ, මහා සාගරයේ වෙරළිය පටන් ටිකෙන් ටික ගැඹුරට යන එකක් තියෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයක් ටිකෙන් ටික ගැඹුරට යන එක. තමන්ට පේන කය ඉඳන් නොපෙනෙන සිතවිලි දක්වා ටිකෙන් ටික අවබෝධ කරගන්න යන ගමනක් මේක. ඊළඟට පින්නතුනි ඔහු මුලින්ම ආරම්භ කරනවා කය ගැන අවබෝධ කරගන්න තේරුම් ගන්න යන ගමනේදී. සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. හොඳට සිහියෙන් ආස්වාස ප්‍රස්වාස ගන්නවා. සිහිය ගැන හොඳට අවධානය තියාගෙන ඉන්නවා. සම්බකය පරිසංවේදී අස්සීසාමීති සික්කති. ආස්වාස ප්‍රස්වාස සම්පූර්ණ සමස්තය ගැනම හොඳ අවධානයෙන් සාභායික සිදුවන හුස්ම ගැනීම හා පිටකිරීම ගැන බලනවා. පස්සම් බයං කාය සංඛාරං. ඒ හුස්ම ගයි ටිකෙන් ටික සැහැළු වෙන ආකාරයට පේනවා. පින්නතුනි අනිත් භාවනා කමටහන් අතර ආනාපාන සතිය සුවිශේෂ භාවනාව. ඇයි එහෙම කියන්නේ? සමසතිලිස් කර්මස්ථාන වලින් අනිත් හැම කමටහනකින්ම කරන්නේ තවත් කුසල විතරකයකින් අකුසල විතරක යටපත් කිරීමක් කරන්නේ. මෛත්‍රී භාවනා ගත්තත් බුදුගුණ භාවනා ගත්තත් ධාතු මනසිකාරය පටිකුල මනසිකාරය ඒ හැම දෙයකින්ම කරන්නේ කුසල චෛතසිකයක් ඉස්මතු කළා අකුසල චෛතසික යටපත් කිරීම කරන්නේ. ආනාපාන සතියෙන් කරන්නේ ආරම්භයේ පටන්ම කෙලෙස් සංසිඳුවීමයි කරන්නේ. හරියට අපි බෙල්ලයකට ගැහුවොතින් ඒ ගහව බෙල්ලක ටිකෙන් ටික වේගය අඩු වෙලා යනවා වගේ ආනාපාන සතියත් එන්නම සියුම් වෙලා ගිහිල්ලා තමන්ගේ සිහිය නෝන දිනුවීමක් වෙන්නේ. එතකොට මේ සිහිය ආනාපාන සතින අදාළව තියාගෙන ඉන්නකොට ඔහු මේක අත්තිකායෝතිවා පනස සති පච්චුපටිතා හෝති. මේ කයක් ආස්වාස ප්‍රාස්වාස නැමැති කයක් තියෙනවා කියන සිහියට එනවා. මේ ආස්වාස ප්‍රාස්වාසයක් කළාට ඔහු මේකේ සත්‍යයේ පුද්ගලයක ඇත කියන සංඥන් ඔහු ගන්නේ නැහැ. මේක ස්කන්ධ පංචකේ ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් විදියට හුස්ම ගැනීම පිටකිරීම සිදුවන බව දන්නවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ මේ හුස්ම ගැන ඔහු අනිත් ශරීර වලටත් ඇප්ලයි කරලා බලනවා. අනිත් කෙනෙක් අපි සත්වයේ පුද්ගලයේ කියලා නිත්‍ය සපාත්ම සංගතත් අනිත් කෙනෙකුගේ ශරීරයේ තියෙන මේ දේම නේද කියලා ඔහු බලනවා. බල බලයේ තැනත්තා මේ ආස්වාසකයේ හට ගැනීම බලනවා. ආහාර ආදී මේ හේතු ටික නිසා මේක හටගත්තා. ඒ හේතු නිරුද්ධ වෙනකොට හැම මොහොතෙම මේක නිරුද්ධ වෙමින් තියෙන දෙයක් කියලා ඔහු දකිනවා. දකින්නකොට ඔහුට මේ කිසිම දෙයක් ගැන ඔහුට තමන්ගේ හිත බැසගන්නේ නැහැ. නැච කිංචි ලෝකේ උපාදීයති. ආස්වාස ප්‍රාස්වාස ගන්න කෙනා මම මගේ ආත්මය කියලා ගන්න ගැතිය ටිකෙන් ටික අඩු කරගන්නවා. දැන් මේ පහර වදින කාටද? තමන්ගේ මේ ආත්ම දෘෂ්ටියට, සක්කාය දිට්ඨියට, අවිද්‍යා නීවරණයට මේ පහර වදින ටික ටික. ඔහු එතනින් නවතින්නේ නැහැ. තවත් ටිකක් ඉදිරියට යනවා. ඔහු සතර ඉරියව්ව සිටගෙන සිටීම, ඇවිදීම, ඉඳ ගැනීම, සැතපීම කියන මේ හතර ඉරියව්වේදී තමන් දෙයක් කරනවා නම් අන්නේ තමන් ඉන්න ඉරියව්ව ගැන අවධානයෙන් ඉන්නවා. එකකින් කියන්නේ ලස්සනටම ඉන්න කියන එක නෙවෙයි කියන්නේ. තමන් මොන ඉරියව්වේ හිටියත් තමන් ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහින් ඉන්න. ඒ වගේ මේ ඉරියව්වේ හට ගැනීමත් නැතිවීමත් ඔහු දකිනවා. ඒ විතරක් නෙමෙයි මේ ශරීරෙ මෙහෙම පවතින්නේ ආහාර ආදී හේතු ටික එකතුවකින් නිසා නේද? ඒ ආහාර නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙනවා කියන කාරණාව දකිනවා. මේක මට ඇත්තටම දිගටයිද දෙයක් නෙවෙයි මේක. මේ සතර ඉරියවක ක්‍රියාකාරීත්වයක් මේ තියෙන්නේ. මේක සත්‍ය පුදුලක් නෙවෙයි කියලා හොද දකිනවා. කයක් තියෙනවා කියලා එක දකිනවා. අත්තිකායෝතිවා පනස සති පච්චපටිතා හෝති නැචකින්ති ලෝකී උපාදීයති. නමුත් කිසිම දෙයක් කෙරේ උපදී වශයෙන් දැඩිව ග්‍රහණය කරගන්නේ මගේ කියලා. තමන් ගැනත් එහෙම බලනවා. අනිත් අයගේ ශරීරය දිහා දැක්කාමත් මේ සතර ඉරියෝග ක්‍රියාකාරීත්වයක් නේද කියන එක දකිනවා. සත්‍ය පුද්ගලෙක් නෑ කියන කතාවට යන්නෙත් නෑ ඈ. ඇතන දෙකින අන්ත දෙකෙන්ම දුරවැල යන ගමනක් දැම්මේ මේ පුද්ගලයන්නේ. හේතු ඇතිකල්ලි මේ ටික තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වුණා කියන එක දකිනවා. මෙහෙම සාදුරටත් යනකොට මේ තැනත් ආයතනින් නවතින්නේ නැහැ. සම්පජඤ්ඤ පබ්බේ කියලා උදෑසන අවදිමේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම සිදු කරන සියලුම දේවල් ඊටාම අවධානය යොමු කරනවා. ඒ ක්‍රියාකාරීත්වයන් හට ගැනීම නිරුද්ධියම දකිනවා. මේක ක්‍රියාකාරීත්වයක් විතරයි, මේක සත්‍ය පුද්ගලෙක් කරන කරවන කෙනෙක් දෙයක් නෙමෙයි කියන එක දකිනවා. ඒ විතරක් නෙමෙයි, හැම ක්‍රියාකාරීත්වයකම සමුදය ධම්මානුපස්සී විහෙරති, මය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට හට ගැනීම නිරුද්ධියම දකිනවා. තමන් විතරක් නෙමෙයි, බාහිර තමන්ට මුණ ගැහෙන, ඇහෙන, මතක් වෙන, ගඳ සුවඳ දැනෙන හැම දෙයකම ස්වභාවයක් මේකයි කියලා දකිනවා. දකින්න දකින්න මේ පුද්ගලයෙක් වශයෙන් ගත්තු එකේ දැඩි දෘෂ්ටිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ පෘථග්ජනක නරසේක වෙන්න, සේක පුද්ගලයාට අසේක වෙන්න, අසේක පුද්ගලයාට පිරිනිවන්තෙක් සෝදායේ වාසය කරන්නත් මා එකම ප්‍රතිපදාවේ දේශනා කරන්නේ කියලා. මේ මොකද්ද? මේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්න කියලා. හට ගැනීම නිරුද්ධියම බලන තරමට තමන්ට මෙහි ඇලීම අඩු වෙනවා. වෙන කරන්න දෙයක් නෑ අපට. අඳුරක් තියෙන තැන අපට අඳුර අයින් කරන්න වෙන දේවල් අපිට කරන්න බෑ. අපට තියෙන ආලෝකයක් දල්වන්නේ විතරයි. අපට තියෙන අවිද්‍යාව නැමැති තිමිර පටලයේ අන්ධකාරය දුරු කරන්න අපට තියෙන්නේ මේ සමුදය වේ බැලීම නැමැති ප්‍රඥා ලෝකේ දැල්වීම විතරයි අපට කරන්න තියෙන්නේ. ලෝභ දේශ දෙක දුරු වෙන එක ඒකේ සිද්ධාන්තය. ගහකින් ගෙඩිකොළ එන්න කියලා ගහේ කෙරවලට පුද පූජා තියලවත් ගහේ අගිස්සෙන් ඇද්දටවත් ගහේ ගෙඩි මල් එන්නේ නැහැ. අපිට තියෙන ගහේ මුලට ටිකෙන් ටික පස් ටික පොර ටික වතුර ටික ලං කරන එක විතරයි. ගහේ සිද්ධාන්තය තමයි මල් ටික පොර ටික දෙන එක. අපටත් ඒ වගේ. ලෝභය තෘෂ්ණාවට දුකට හේතුව තෘෂ්ණා කියුවට තෘෂ්ණා දුරු කරන ක්‍රමයේ විදිහට කියන ආරසණික මාර්ගය. ඒකේ දෙය සම්මාදිටින යන්න ඕන. ඒ යන ගමනේදී අපට කරන්න තියෙන දේ තමයි මෙන්න මේ හට ගැනීම නිරුද්ධයෙන් බැලීම අපට කරන් තියෙන්නේ බලන තරමට ලෝකෙට තැලීම අඩු වෙනවා. එහෙම නැතුව අපි ආසා නොකර ඉන්නවා කියලා හිතියට ටික කලක් ඉන්න පුළුවන්. හැබැයි ඕනම වෙලාවක ඇතැම්ම කලින් ආසා නොකරපු ටිකත් එකම ආසා කරන්න පුළුවන් පෙළක් එනවා. සමහර එක පාරන මත්පැන් පානය කරන්නේ නැහැ කියලා හිතලා ඉන්නෝනේ පෙළක් අයනේ. ඊට පස්සේ මත්පැන් නොබි හිටිය දවස් ගානටත් එකම ගණන් කළා ආයි බොනවා සමහර අය. පින්නතුනි ඒ වගේ මට්ටමට අපි වැටෙන හොඳ නැහැ. අපි මේක ඊටාම ප්‍රඥාවෙන් කරන දෙයක් මේක. ඒක දුරු කරවතින් ප්‍රඥාවෙන් දුරු කරව කමනට පින්නතුනි ඒ ටික දුර වෙලා තියෙන අපිට. අන්න ඒකයි වාසිය. දැන් සමතෙන් ඒ වාසිය අපට එන්නේ නැහැ. සමත භාවනා කරන එක හරියට ආලෝකයක් දැල්නවා වගේ. අන්නේ ආලෝකේ දැල්න වෙලාවකදී අපි ලියුමක් ලියුවතින් පෑනකින් කොලයක විදුලි ආලෝකේ නැති වුණත් අර ලියපු පෑනෙන් ලියපු දේ මැකිලන්නේ නැහැ. අන්නේ වගේ තමන් අනිත්‍ය වඩපු පමණට තමන්ට අවිද්‍යාව දුරු වෙනවා. ඒ අවිද්‍යාව දුරු වෙච්ච පමණට තමන් ලෝභ දේශ ටිකක් දුරු කරගෙනයි තමන් ඉන්නේ. අන්න ඒක අපිට තියෙන වාසියම. සම්පජඤ්ඤ පබ්බේදී කියන්නේ අපි කරන හැම කටයුත්තක්ම කෑම බීම ගැනීම, ඇඳුම් පිරිසිදු කිරීම, ශරීර කුද්ධ කිරීම හැම දෙයක්ම කරන දේ ගැන අවධානයෙන් කරනවා. ඒකේ හට ගැනීම නිරුද්ධවම දකිමින් මේ පුද්ගලයා කරන කෙනෙක් බවට පත් වෙනවා. එතනින් නවතින්නේ තවත් ටිකක් බොහෝ මේ විදියට කරගෙන යනවා. ඒ කියන්නේ ඊළඟට පටික්කුල මනසිකාරයේදී. පටික්කුලේ කියන්නේ ශරීරයේ තියෙන කෙස්, ලොම්, නිය, දත් ආදී කාරණාවලදී ඒ දේවල් වල හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. ඒ දේවල් වල යථා ස්වභාවය මේ තැනැත්තා තේරුම් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ ශරීරයේ තියෙන මේ කොටස් 32 ඒව පිහිටලා තියෙන ස්ථානය, ඒවගේ වර්ණය, ඒවගේ ගන්ධය, මේ ආදී කරුණු පිළිබඳව අපි දිගින් දිගටම අපේ සිහිය සහ නුවණ දිනු කරනවා. ඒ කියන්නේ අපි සිහිය පිටවල අසුභය මෙනෙහි කිරීම විතරක් නෙවෙයි. අසුභය මෙනෙහි කළා අපිට යම්සි විදියකට රාගය දුරු කරන්න පුළුවන්. නමුත් ඒක අවසාන ප්‍රතිඵලය නෙවෙයි බුදුදහමෙහි. අපි කොච්චර අසුභය බැලුවත් අසුභය සම්පූර්ණයෙන්ම අනුසය වශයෙන්ම රාගය දුරු වෙන්නේ අපි. අනුසය වශයෙන්ම රාගය දුරු වෙන නම් අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන මෙන්න මේකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්නට ඕන. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට ඒකේ හට ගැනීම දකින්නට ඕන. ආහාර තියෙනකොට මේ ශරීරය හට ගන්නවා, ඒ ආහාර නිරුද්ධ වෙමින් මේ ටික වැය වෙලා යන බව දකින්නට ඕන. මේ කෙස් ලොම් නියදත් කියන හරිය ලස්සනට අපි වර්ණා කරගෙන හිටියට, පාඩ කරගෙන හිටියට මේ ඔක්කොම මොහක ප්‍රතිඵලද? අර අපි කාපු බත්, ඉන්දියාප්ප, මැල්ලුම්, කිරි හොදි, මාළු, කරවලේ වගේ ප්‍රතිඵල තමයි මේ. ඒකෙන් නිර්මාණය කරපු විකාශයක් තමයි මේ අපේ මේ ප්‍රතිඵල ටික කියලා කියන්නේ. එතකොට මෙන්න මේකේ හට ගැනීම නිරුද්ධියම දකින කෙනා ඒකට තියෙන ආසාවත් ටිකෙන් ටික ඔහු අඩු වෙනවා. මේකේ හට ගැනීම දකිනවා, වැයීමක් දකිනවා. තවදුරටත් මේ තැනත් ඉදිරියට යනවා, ධාතු මනසිකාරය තැනට එනවා. අපේ ශරීරය කියලා කියන්නේ කොටස් හතරක එකතුකින් හැදිය දෙයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. පඨවි කියන්නේ දැඩි ගතිය, ආපෝ කියන්නේ වැగిන ගතිය, ඒ වගේම තේජෝ කියන්නේ රස්නය, වායෝ කියන්නේ හමන ගතිය. මෙන්න මේ හතර අපේ ශරීරය තුල ඒක රස වෙලා තියෙනවා. ඒ කොටස් වල අඩු වැඩි වශයෙන් මේක තියෙනවා. එතකොට මේ හතරින් සැකසිච්ච දේ කයක් හැටියට නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ කයක් හැටියට නිර්මාණය වෙලා තිබුණට මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා හොද දකිනවා. සත්‍ය පුද්ගලෙක් නම් මේ නිර්මාණය වෙලා තියෙන දේ මරණයෙන් පස්සෙත් අපට එහෙම අයිති වෙන්න ඕන. එක සුළු මොහොතකින් අපේ හිත නිරුද්ධුනොතින් අපි මිය ගියොතින් මෙච්චර කලක් අපි මම මගේ කියලා හිතාගත්තු දේ මොකද්ද වෙන්නේ? සම්පූර්ණ එක නිෂ්ඵල දෙයක් බඩපත් වෙනවා. අපට ආදරය කරපු අයවත් අපිව ගෙදර තියාගෙන ඊළඟට සූදානම් නැහැ. අපිවත් ඇතැම් විට අපි ඊට පස්සේ හොඳ ආත්මභාවයක ඉපදුනොතින් දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ තැනක ඇතැම් විට අපටවත් මේ ශරීරය අල්ලන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. අද මේ බොහොම ලස්සනට අපි මෙහෙම තැන් හිටියට අපි ආයේ සුගතියකට හොඳ තැනකට මීට වඩා ඉහළ තැනකට ගියොතින් අපට දකින්නවත් පිළිකුල මට්ටමට එනවා මේ ශරීරෙම අපට ඒ අවස්ථාවේ. මිය ගිහිල්ලා දවස් 3-4කින් එහෙම මොන හරි සොයා ගන්නවත් බැරි වෙලා කාමරේ එහෙම තිබ්බොත් මොකක්ද වෙන්නේ? ඇතැමෙන තමන් ආදරය කරපු කෙනෙක්වත් ඇතැමෙන පැත්තටවත් එන්නේ නැහැ. ඒ මට්ටමට මේකපත් වෙනවා නේද? ඉතින් එහෙම දෙයක් තමයි මේ අසුර කරන්නේ කියන එක තමයි නිතර නෝනින් දැකලා තියෙනට ඕනේ මේක. එහෙම වුණොත් තමයි මීට වඩා ඉහළ තැනකට තමන් හිත දිනු කරගන්න උත්සාහ කරන්නේ. එතකොට මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර බලන්න. ඒ බලන හතර හේතු නිසා හට ගන්නවා. ආහාරෙන් හටගත්තු මේ දේවල් ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන මේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ කාරණාව නුවණින් බලනවා. ඔහු තමන් ගැනත් මේක බලනවා. අනිත්‍යගේ ශරීරය තුලත් තියෙන්නේ මේ වගේ දෙයක් නේද කියන එක ඒ තැනැත්තා නුවණින් මෙනෙහි කරනවා. තව දුරටත් තමන්ගේ මේ ශරීරය අවබෝධ කරගෙන යන ගමනක් මේක. ඒ මොකද්ද? මරණයෙන් පස්සේ මේ ශරීරය ටිකෙන් ටික උද්දමාතක, විනීලක, විපුබ්බක ආදී වශයෙන් ටිකෙන් ටික නිල්පහගන් වෙලා, ඉදිමිලා, මේක පණුව හටගෙන මෙහෙම ගිහිල්ලා අන්තිමට ඇටසැකිල්ලක් පස්වීම දක්වාම මේ ශරීරයට සිදුවන කාරණා ටික එකිනෙක නුවණින් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන වගේම මේ හේතු නිසා හටගත්තු මේ දේ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන එකත් එතනත් ආනෝණින් දකිනවා. දකින්න දකින්න මේ ශරීරයක් කියලා දෙයක් තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් උපදි වශයෙන්, උපාදාන වශයෙන් එතනත් ආනෝගන්නා මට්ටමටපත් වෙනවා. තමන්ගේ ශරීරයත් එහෙමයි. අනිත්‍යගේ ශරීරය තුලත් මෙන්න මේ අවබෝධයට මෙතනත් ආපත් වෙනවා. එතකොට මෙන්න මේ කය හට ගැනීම නිරුද්ධියම දකින කෙනා බුදුහාම දේශනා කළා, හරියට කය තේරුම් ගත්තොතින්, යමෙක් කය පිරිසිඳ දැනගත්තොතින්, කායනුපස්සනාවේ උපරිමයට ගියොතින් කෙනෙක් මේ වඩපු විදියට, එතනත් අනවතින්නේ කොහෙන්ද? එතනත් අනවතින්නේ අනාගාමි වෙලා කියලා. ඒ තරම් දුර ගමනක් යන්න පුළුවන් මාවතක් තමයි බුදුහාඳුරා අපට මේ විස්තර කළ දෙන්නේ මහා කරුණාවෙන්. මේ නිකන් නෙවෙයි. එතකොට කයනුපස්සනාවේ නවතින්නේ නැහැ මෙතනත්තා. තමන්ගේ ශරීරයේ මොකක් හෝ කරුණක් මතක් වෙනකොටම ඔහු තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, තමන් ආදරය කරන කෙනෙක්ගේ ශරීරයක් වෙන්න පුළුවන්, තමන් අමනාපෙච්ච කෙනෙක්ගේ ශරීරයක් වෙන්න පුළුවන්. ඒ හැම තැනදීම මේ තැනත්තා සමුදය වෙයි විතරයි ඔහුට පේන්නේ. බුදුහාම දේශනා කරේ එකයි, හට ගන්නව නම් හට ගන්න තියෙන්නේ ස්කන්ධ පංචකයමයි, නිරුද්ධ වෙන තියෙනවා නිරුද්ධ වෙන තියෙන්නේත් මේකමයි. දුකේ හට ගැනීම නිරුද්ධුම කියන මේ කාරණේ දකිනවා කියලා. දැන් ඔන්න තමන් සම්පූර්ණ තමන්ගේ ජීවිතය මේ තුළ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුට ආයේ විරාමයක් කියලා එකක් නැහැ. ඔහු උද්‍යාවදීච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වාම සමස්ත ජීවිතයම සතර සතිපට්ඨානයෙන් බවට පත් කරගත්තා. ඒ තරක් නෙවෙයි, තමන්ගේ කයට සිතට දැනෙන වේදනා ගැන සුඛං සුඛං වා වේදනං වේදියාමීති පජානාති, දුක්ඛං වා වේදනං වේදයන්තෝ වේදියාමීති පජානාති, අදුක්ඛම සුඛං වා වේදනං. මේ හැටිට කියනවා සැප වේදනාවක් ඉඳිනවා නම් දැන් සැප වේදනාවක් කියන එක තමන් හොඳට අවධානයෙන් ඉන්නේ. දුක් වේදනාවක් ඉඳිනවා නම් දැන් දුක් වේදනාවක් කියන එක දකිනවා. දැකලා විතරක් වේදනාව වේදනාව කියලා විතරක් හිතගෙන ඉන්නේ නැහැ. ඒක ස්පර්ශය නිසා හටගත්තා. ස්පර්ශේ නිරුද්ධ වීම, ඒක නිරුද්ධ වීම කියන එක දකිනවා. එහෙම වුණොත් තමයි කෙලස් දුර වෙන්නේ. නිකන් වේදනාවක් වේදනාවක් කියලා බලාගෙන හිටියටත් වේදනාවක් නැති වෙනවා. හැබැයි ඒක දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නෙවෙයි, ආර්ය සත්‍ය නෙවෙයි ඒක. ඒක ආර්ය සත්‍යයක් වෙන්න නම් ඒක හේතු ඇති කල්ලි හටගෙන, ස්පර්ශ ආදී හේතු ඇති කල්ලි හටගෙන නිරුද්ධ වෙන මේ අනාත්ම ස්වභාවයක් කියන දැක්මෙන් බලන්නට ඕනේ. එහෙම බලපු කෙනාට තමයි මේ කෙලෙස් ටික දුර වෙන්නේ. සාමිසං වා සුඛං, නිරාමිසං වා සුඛං, ඒ කියන්නේ ආමිස සහිතව කෙලෙස් සහිතව සැපයක් ඉඳිනවා නම් ඒකත් දන්නවා. කෙලෙස් නැතුව නිරාමිසව මෛත්‍රී භාවනා කරනකොට, බුදුගුණ භාවනා කරනකොට ඒ ලාභය තමයි ශරීරයට, කායයට, මනසට සුවයක් ලැබෙන්න පුළුවන්. ඒක නිරාමිස සුවයක් ඉඳින දකින්න ඒක විඳිනවා. හැබැයි විඳට ඒක තමන් වශයෙන් ගන්නවත් ඒක දිගට පවත්වා ගන්නත් උත්සාහ කරන්නේ නැහැ. ඇයි ඒ? කොහොමද දකින්නෝ මේක ස්පර්ශයෙන් සාහටගත් දේ. ස්පර්ශයෙන් නිරුද්ධ වීම නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්නවා. එහෙම දකින්න ගෙන අනේ මං හරියට සනහිතෙන් ඉදික නැති වෙලා ගියා කියලා දුක හට ගන්නයි ඊට පස්සේ. ඔහු ඒක දිගට පවත්වා ගන්න නෙවෙයි උත්සාහ කරන්නේ. ඔහු උත්සාහ කරන්නේ යථාර්ථයේ තේරුම් ගන්න විතරයි. ඔහු නිරීක්ෂකයෙක් විතරයි. ඔහු ඒක අයිතිකාරයෙක් නෙවෙයි. ඊළඟට සාමිසං වා දුක්ඛං, නිරාමිසං වා දුක්ඛං. දුකක් විඳිනකොට ඒක කෙලෙස් සහිත විඳින දුකක් නම් ඒක දන්නවා. නික්ලේශී විදියට විඳින දුකක් නම් ඒකත් දන්නවා. ඒ වගේම සාමිසං වා දුක්ඛම සුඛං, නිරාමිසං වා දුක්ඛම සුඛං කියපු විදියට සාමිසා නිරාමිස වශයෙන් තියෙන උපේක්ෂාව ඒකත් හෝ දකිමින් ඒකේ හට ගැනීම නිරුද්ධියම දකිනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. හට ගැනීම නිරුද්ධ වීම මෙතනත්තා දකින කෙනේ බඩපත් වෙනවා. ඒතර වේදනාව දැන් ශරීරයේ කය හටගත් ආහාරය නිසා ආහාරය නිරුද්ධ වීමෙන් කය නිරුද්ධ වෙනවා. වේදනාව හටගත් ස්පර්ශ නිසා වේදනාව නිරුද්ධ වීම ස්පර්ශ නිරුද්ධ වෙනවා. ඒක තමන්ගේ වේදනාවක් එහෙමයි, අනිත්‍යගේ වේදනාවක් එහෙමයි. සත්‍ය පුදුලෙක් නෙවෙයි මේක, හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් කියලා මෙතනත්තා දකින කෙනෙක් බවට පත් වෙනවා. මේ තැනත්තා තවදුරටත් ඉදිරියට යනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති, සරාගං වා චිත්තං, සරාගං චිත්තං ද පජානාති, විතරාගං වා චිත්තං, විතරාගං චිත්තං ද පජානාති. මේ කියපු විදියට රාග සහිතයක් නම් රාග සහිතයි, රාග නැති සිතක් නම් රාග නැති සිතයි. සදෝසං වා චිත්තං, පීත දෝසං වා චිත්තං, ද්වේෂ සහිත සිතක් නම් දැන් ද්වේෂ සහිත එකක් කියලා දන්නවා. දේශ නැති එකක් නම් නැති එකක් කියලා දන්නවා. සමෝහං වා චිත්තං, මෝහ සහිත හිතක් නම් මෝහ සහිත එකක් කියලා දන්නවා. මෝහ නැති එකක් නම් මෝහ නැති එකක් කියලා තෝ දන්නවා. ඊළඟට සංකිට්තං වික්කිට්තං. සංකිට්ත කියන්නේ බොහොම හැකිලිය ඇති සිතක් නම් ඒක දන්නවා. වික්ෂිප්ත විසිරිලා සිතක් නම් ඒකත් දන්නවා. මහඟතං වා චිත්තං, අමහඟතං වා චිත්තං කියලා කියනවා. මහඟතං කියන්නේ උසස් මට්ටමට යන ඥාන මට්ටම කරගෙන සිතක් නම් ඒක දන්නවා. එහෙම නොවන සිතක් නම් ඒකත් උදන්නවා. සෞත්‍තරංවා අනුත්තරංවා. සාමාන්‍ය මට්ටමේ තියෙන සිතක් නම් කෙලෙස් හිතකරන් ඒකත් දන්නවා. කෙලෙස් ඉක්මවල තියපු උතුම් සිතක් නම් ඒකත් ඔහු දකිනවා. සමාහිතං වාචිත්තං අසමාහිතං වාචිත්තං. හිත සමාධිමත් වෙලා තියෙනකොට ඒකත් දන්න. දැන් මගේ හිත සමාධිමත් වෙලා තියෙන්නේ කියලා. දැන් සමාධිමත් නැහැ කියලා දකිනවා නම් ඒකත් දකිනවා. ඊළඟට විමුක්තං කෙලෙස් වලින් මිදෙ හිතක් නම් දැන් මගේ හිතේ රාග දේශ වේ මිදිලා තියෙන්නේ ඒකත් දකිනවා. ඒ විතරක් නෙවෙයි. අයමුත්තං වාචිත්තං නොමිදුණු හිතක් නම් ඒකත් දකිනවා. දැකලා නිකන් ඉන්නේ නැහැ ඒකේ. හට ගැනීම සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට ඒකේ හට ගැනීම නිරුද්ධවම දෙකම හොඳට බලන්න. පාරිසරාට වෙලා වාහන බලන් ඉන්න එක විතරක් නෙවෙයි කරන්නේ හිත විදිහට. බලන වාහන කොතනින්ද එන්නේ කියලා. කොතනින්ද වාහන ස්ථාන කළේ. කොතනින්ද වාහනේ ආරම්භ කරේ කියන එක දකිනවා. ඊට අදාළ කටයුතු තොහො කරමින් ඉන්නවා. එහි ප්‍රතිඵල විදිහට තමයි ඔහුට ඔහුගේ අකුසල සිත් දුරු වෙලා කුසල සිත් වර්ධනය වෙන්නේ. නිකම් බලන් හිටියට විතරක් මේක වෙන්නේ නැහැ. මේක හරියට ධර්ම මාර්ගය තුලම අපි අඛණ්ඩව ඊටාම අවබෝධයෙන් සිහියෙන් සා නුවණින් කරන දෙයක් මේක. මේක අහම්බෙන් සිත නිරුද්ධ වෙන හිතක් නෙවෙයි මේක. මේක සරල ක්‍රමවලින් යන්න පුළුවන් දෙයක් නෙවෙයි. කෙනෙකුට ඊටාම සරල විදිහට මේ හිත දිහා බලන්ගෙන වෙනමකුත් කරන්න ඕනේ කියලා කියන්න පුළුවන්. කියන එක ලේසි. කියලා විරාග විදිහට ඉන්නත් පුළුවන් කාලයක්. ප්‍රශ්න නැති වෙනකන් ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් ආපු ගමන් ඒ අය අනිත් සාමාන්‍ය අතර ලොකු වෙනසක් නැහැ. එකම විදිය තමයි. ඒ සඳහා ස්ථාවර වූ විසඳුමක් කරා යන විදියට බුදුහාමුදුරු දේශනා කරපු මාර්ගය ඉතාම පැහැදිලිව මේ දේශනා කළ තිබිද්දී අපට මේ බැහැර තියලා අපි කැමති දෙයක් කරන්න කියලා කිව්වට ඒක සාධාරණ නැහැ. එහෙනම් මේ රහතන් වහන්සේ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා වසර දහස් ගාණක් ඉස්පිල්ලක් පාන් පිල්ලක් වෙනස් නොකර මේ සම්ප්‍රදායක් මෙහෙම රැකගෙන ඉන්න අවස්ථාවක් නැහැ. සතිපට්ඨාන ගැන කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර විතරක් නෙවෙයි තවත් සතිපට්ඨාන සූත්‍ර ගාණක් තියෙනවා. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තයක් තියෙනවා. සතිපට්ඨාන කතා කියලා වෙනම තියෙන පරිසම්බිදා මග්ගේ ස්ථාන ගානක එක එක දෘෂ්ටි කෝණ වලින් බල බල කොහොමද කෙලෙස් නිරුද්ධ වෙන විදිහට බලන්නේ කියලා පුදුම කරුණාවකින් මේ බුද්ධ දේශනා රාශිය කරාසී කරගෙන සීවස් ගානක් අප වෙනුවෙන් රැකගෙන ඇවිල්ලා අපට මේ දායාද කළ මේ දීලා තියෙද්දි ඕවා ඉගෙන ගන්න ඕනේ ඔය ටිකක් සරල දෙයක් කරන්න කෙලස් නැති වෙයි කියලා කිව්වට එහෙම වෙන්නේ නැහැ ඇත්තෙම. මේ කවබෝධෙන් යා යුතු ප්‍රායෝගික යා යුතු බුද්ධිමත්ව යා යුතු ගමනක් මේක. චිත්තානුපස්සනාවෙන් නැවතෙන්නේ එතනත්තා. එතනත්තා ඊට පස්සේ ධම්මානුපස්සනාවට යනවා. සිතිවිලි ගැන බලනවා. සිත ගැන බලන්න එකක් ඉන්නේ නැහැ. සිතිවිලි ගැනත් බලනවා. චිත්තානුපස්සනාව කියන්නේ සිත. ධම්මානුපස්සනාව කියන්නේ සිතිවිලි. consciousness or mind and mind objects දෙකක් මේක. හැබැයි දෙක වෙන් කරන්න බෑ. මේ අපි වෙන් කළ බලන්නේ නුවණින්. නුවණින් වෙන් කළ බලනවා මිස ප්‍රායෝගික ලෝකයේදී හිත මේකයි සිතිවිලි මේකයි කියලා වෙන් කරන්න බෑ. ඒකෝපාද නිරෝධාච ඒකාලම්මන වත්තුකා කියලා ධර්මයේ පැහැදිලිවම දැක්වෙනවා. සිතයි සිතිවිලි දෙකම එකට හටගන්නේ එකටම නිරුද්ධ වෙන්නේ කියලා. ඒ දෙක වෙන් කරන්න බෑ. හරියට තේ එකක් හැදුවට පස්සේ මෙන්න සීනි ටික මෙන්න තේ කොළ ටික මෙන්න වතුර ටික කියලා පුළුවන් වෙන් කරන්න. අපිට වෙන් කරන්න බෑ. නමුත් අපි නුවණින් අපි තේ එකක් බොනකොට අපි දන්නවා මේකේ සීනි මෙච්චර දාලා තියෙනවා තේ කොළ මෙච්චර තියෙනවා රසණ අඩුයි වතුර මදි. ඒ ඔක්කොම අපිට නුවණින් කියන්න පුළුවන්. ඇයි එහෙම කියන්න පුළුවන්කම තියෙන්නේ? අපි තේ හදන විදිය දැකලා තියෙනවා කලින් ඒකයි. කවදාවත් අපි තේ හදලා තියෙන විදිය දැක්කේ නැත්නම් අපිට කියන්න පුළුවන් සීනි වැඩි කියලා. අපිට කියන්න පුළුවන් තේ කොළ මදි කියලා. අපිට කියන්න පුළුවන් රසණ අඩුයි කියලා. අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපි කලින් ඒක දැකලා තියෙන හදන විදිය අපිත් හදලා තියෙනවා. අන්න ඒ වගේ තේ හදන පුරුදු වෙන වගේ තමයි මේ වෙන් වෙන්ව මේ ටික අධ්‍යයනය කිරීම. එහෙම කෙනාට තමයි ඇසට රූපයක් දකිනකොටම ශනිකව ඒ ටික නුවණින් වෙන් කරලා බලලා කෙලෙස් ඇති නොවන විදිහට හිත පිහිටවා ගන්න නුවණක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ ප්‍රායෝගිකත්වයෙන් මතයි. මේ තේ හදන විදිහ ඉගෙන ගැනීම මතයි එක වෙන්නේ. ධම්මානුපස්සනාදී කරන්නේ සිතිවිලි ගැන. ඒ සිතිවිලි වලදී කුසල අකුසල සිතිවිලි දෙපැත්ත ගැනම කතා කරනවා. පළවෙනි පියවර තමයි නීවරණ පබ්බේ කියලා තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ නීවරණ. තමන්ට නීවරණයක් තියෙනවා නම් කාමච්ඡන්දේ මේලාවේ තියෙනවා කියලා දන්නවා. තමන්ට මේ නැහැ කාමච්ඡන්දේ නැත්තම් නැහැ කියලා එකක් දන්නවා. නැති කාමච්ඡන්දයයි එන විදියක් තියෙනවා නම් ඒකත් දන්නවා. ආය රූපේ දිහා ආයනස මනසිකානේ බැලුවොත් ආය ඇති වෙන පුළුවන් රාගය. ඒකත් දන්නවා. ඒ තරක් නෙවෙයි ඇති දැනට තියෙන කාමච්ඡන්දේ නැති කරන විදියක් තියෙනවා නම් ඒකත් දන්නවා. යමට රාගයක් තියෙනවා. ඒ රාගය ඇති වුණේ අයනස මනසිකාරණ නිසා මන් දැන් ඕනින් මෙනෙහි කරනවා කියලා ඔහු එක දන්නවා. ඒ විතරක් නෙවෙයි නූපන් කාමච්ඡන්දේ නැවත නූපදීමක් තියෙනවා නම් ඒකත් දන්නවා. ව්‍යාපාද තියෙන මිද උද්දච්ච කුක්කුච්චාදී අනිත් නිවරණ වලටත් මෙහෙමයි. තියෙන එක තියේ කියලා දන්නවා, නැති එක නැහැ කියලා දන්නවා, නැති එක ඇතිවීමක් දන්නවා, ඇති එක නැතිවීමක් දන්නවා, නැති එකේ නැවත නූපදීමක් දන්නවා. ඒ වගේම මේවා සමුදය වශයෙන් හැම එකක්ම හට ගැනීම නිරුද්ධියම දකිනවා. මේ හේතු ටික නිසා මේවලා හටගත්තා. මේකත් කලින් එක දිගටම තියෙන එකක් නෙවෙයි. දැන් රාගය තියෙනවා, ඊළඟ මොහොතේ අනුකම්පාව, ඊළඟ මොහොතේ ද්වේෂය, ඊළඟ මොහොතේ මෛත්‍රිය, ඊළඟ මොහොතේ අකම්මිට ඊර්ෂ්‍යාව. මේක එකේකව මාරුවෙන් මාරුවට යන එකක් බව දන්න, එක දිගටම තියෙන දෙයක් නැති බව දන්න. ඒ වගේම මේක ආත්ම ස්වභාවයක් නෙවෙයි කියලා දන්නවා. මේ නීවරණය කියන එක සත්‍ය පුද්ගලයක් නෙවෙයි. මේක මේ කෙලෙස් වල ක්‍රියාදාමයක් කියලා හෝ නුවණින් දකිනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු ස්කන්ධ පංචකයත් බලනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ නැවත එකතු කරලත් බලනවා. කොහොමද රූපය හටගන්නේ, කොහොමද නිරුද්ධ වෙන්නේ, වේදනාව කොහොමද හටගන්නේ, නිරුද්ධ වෙන්නේ මේ පහේම හට ගැනීම නිරුද්ධිමත් ඔබ බලනවා. ඊළඟට ආයතන, ඇස කන ආදී ආයතනවල යම් රූපය ගත්තොතින් රූපේ නිසා සංයෝජන හටගන්න හැටි, උපන් සංයෝජනේ ප්‍රහීන වෙන හැටි, ප්‍රහීන වෙච්ච සංයෝජන නැවත නූපදින ආදී වශයෙන් ආයතන කුසලතාවය ඇති කරගන්නවා. ධම්මානුපස්සනාව තුළ දැන් ඇස නිසා මට, ඇසයි රූපය නිසා දැන් මට සංයෝජනයක් හටගත්තා. එක්ක ආසාවක් ඇතුනේ, එක්ක අමනාපයක් හටගත්තා, එක්ක ආනම්බරයක් හරි මොකක් හරි හටගත්තා. ඊට පස්සේ උපන් සංයෝජන ප්‍රහීණය දුර වෙන, ප්‍රහීණය ඇති වෙන විදිහට ඔහු නුවණින් බලන, යොනසෝ මනසිකාරයෙන් බලනවා. ඒ වගේ මේ ප්‍රහීණ වෙච්ච සංයෝජනේ නැවත ඇති නොවන විදිහට හොඳට ඊට පස්සේ ඉහ තියාගන්න හිතේ. මෙහෙම ගිහිල්ලා ඊළඟට දැන් අකුසල විතරක බලල ඉවරලා ඊට පස්සේ යනවා කුසල පැත්තට. කොහමද යන්නේ? බොජ්ජංග බලනවා. සති ධම්ම විජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම. දැනට බොජ්ජංගය සති සම්බොජ්ජංගය තියනවා නම් තියෙන එක දැම්මට සතිය තියෙනවා කියලා දකිනවා. දැම්මට සති සම්බොජ්ජංගය නැත්තම් නැහැ කියලා දන්නවා. නූපම් බොජ්ජංගේ ඇතිවීමක් කියනවා නම් ඒකත් දකිනවා. උපන්නාව බොජ්ජංග ධර්ම වල භාවනම් පරිපූර්ණ හොති දිනුවක් වෙනවා නම් ඒකත් හොඳට දකිනවා. දැක දැක පරිපූර්ණත්වයට යන්නට අකණ්ඩව ක්‍රියා කරනවා. එතනින් නවතින්නේ නැහැ, තවත් ගැඹුරට යනවා. චතුරාර්ය සත්‍ය නැවත හොඳට බලනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ සත්‍ය හතර නැවතත් ගලප ගලප බලනවා. බලනකොට දැනට විශේෂයෙන්ම අපි මුලින් සඳහන් කරපු ආකාර 10ක් ගැන කිව්වා. දුක සමුදය සත්‍යයට සම්බන්ධ ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු වේදනා, රූප තණ්හා, රූප සංඥා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර කියලා 10ක් ඇස ආසනෙ යනවා. කන ආසනෙනුත් එහෙමයි. මෙන්න මේ 10ෙහි හට ගැනීම නිරුද්ධියම දකිනවා. ඊට පස්සේ මාර්ග සත්‍ය විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගය දකිනවා. මෙන්න මේක තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට දැන් අපිට මොනවද කරන්න බුදුහාම දේශනා කළේ? කරන්න දේශනා කළේ කියන එක නෙවෙයි, අපිට නොකරන්න මොකද දේශනා කරේ කියන අහන්නේ. අපි කරන හැම දෙයක්ම සිහියෙන් නුවණින් කරන්නයි කියලා. ඒ කරන්න කරන්න බාහිර ලෝකෙට අපේ තියෙන ඇලුම ටිකෙන් ටික අඩු වෙනවා. අපට ඇලුම් නොකර ඉන්න කියලා දෙයක් නැහැ. ඇසෙන් රූපයක් දකිනකොට ඒකට අදාළ දේවල් ටික වෙනවා, ආයතන කුසලතා ඇති කරගන්නවා, ධාතු මනසිකාරය මෙනෙහි කරනවා, සරාගං වා චිත්තං කියන එක දකිනවා, සුඛං ආ වේදන වේද්‍යාමිති කියන එක දකිනවා. සමුදේවය විතරයි මට දකින්න තියෙන්නේ. එහෙම දකින්න දකින්න මොකද වෙන්නේ මෙයාට? මේ තැනැත්තාගේ ජීවිතයේ ඉතාම තෘප්තිමත් පරිපූර්ණ ජීවිතයක් බවට පත් වෙන. ඔහුට කරන්න දෙයක් නිතරම තියෙන. ඔහුගේ සතුට මොහොතින් මොහොත ඔහු සතුටු සාගරයකට ඔහු ඇතුළු වෙනවා. ඔහු මේ කටයුතු කරන අතරේදී තමන්ගේ දිනදා රැකිරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු, යුතුකම් පින්කම් හැම දෙයක්ම කරනවා. හැබැයි ඒ කිසිඳු දෙයක් කළා කිසිම කෙනෙක්ගෙන් දෙයක් ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි? ඔහුට ඒ සියල්ලටම වඩා ඔහුට රැකවරණයක් තමන්ටම අත්ත දීපා වික්කවේ විහෙරතත් සරණාතිපු විදියට තමන්ට රැකවරණයක් තමන් දාගෙන තියෙන්නේ. බාහිර කිසිඳු කෙනෙක් ගැන යැපිලින්නේ නැහැ ඔහු. ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරු දේශනා කළෙත් මේකයි. ආනන්ද හාමුදුරු අඬන ගන්නකොට බුදුහාමුදුරු පිනන් පානවා කියලා කියනකොට, ආනන්ද මම ඔබට කලින්ම කිව්ව නේද මේක වෙනවා කියලා. ඔබ තමන්ට තමන් පිළිසරණක් කරගෙන ඉන්න සතර සතිපට්ඨාන තුල ඉන්න කියලා මං කිව්වේ ඕක නේද කියලා බුදුහාමුදුරු ප්‍රශ්න කළා පිනතට. මෙන්න මේ මට්ටමේ ඉන්නකොට තමන් ඉතාම ආදරය කරන කෙනා තමන්ගේ ඇස් ඉදිරිපිට දීම මිය ගියත් ඔහුට දුකක් නැහැ. ඇයි? ඒ තමන්ගේ ළඟම ඉන්න සහකරුවා හෝ සහකාරිය මත නෙවෙයි මේ තැනැත්තා යැපෙලින්නේ. මේ තැනැත්තා සම්පූර්ණ මෙඩ යැපෙලින්නේ තමන්ගේම බුද්ධිය මත, තමන්ගේම ප්‍රඥා මත, තමන්ගේම අවබෝධය මත. දිනෙන් දිනේ තැනැත්තා ඉදිරියට යනවා. තමන් මොනව කළත් තමන් හැමදේම කරන්නේ මේ කරන දෙයට ප්‍රමුඛත්වය දීලා. තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මගට උහානියක් කරගෙන නැහැ. එහෙම කෙනාට කවදාවත් කියන්න වෙන්නේ නැහැ මම ඔයාට මෙච්චර කළා මෙච්චර කළා මට කළගුණ සලකන්නේ නැහැ කිය කිය. අපට එහෙම අමුතුවෙන් කෙනෙක් ගැන දෝෂාරෝපණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? අපි ලොකුම රැකවරණයේ ලොකුම උදව්ව තමන්ට කරගෙන තියෙන. අනිත් කෙනා තමන්ට සැලකුවත් එකයි නොසැලකුවත් එකයි ඒ මත තමයි යැපෙන්නේ. ඇයි? තමන් මේ මහා රැකවරණයක් මහා ශේම භූමියක තමන් ඉඳෙද්දී අර කාන්තාරි මැද හම්බෙන පොඩි පොඩි කෑම ගැන තමන් අමුතුවෙන් ආසාවක් කරන්නේ. ඔහු මේ ශේම භූමිය තමන්ගේ සම්පූර්ණ අධ්‍යක්ෂීම බවට පත් කරගන්නවා. ඔහු දිනෙන් දින මේ සතර සතිපට්ඨානය තුළ තමන් ඉන්න වපසරිය දිනු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ නැමැති පියාගේ විශේෂෙහි, පියාගේ ශේම භූමියෙහි, පියාගේ කුඹරෙහි වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු තබන පීවරක් පාසා හැම මොහොතෙම උපරිම සිහියෙන් ඉන්නේ. ඔහු ගන්න හුස්ම රැල්ලක් පාසා ඔහු සිහිය නුවණ වඩමින් ඉන්නේ, සමුදේවය බලමින් ඉන්නේ. ඔහුට අන්තිමට කරන්න තියෙන කාරණා දෙකයි. මොකක්ද ඒ? මේ ඔක්කොම කළ අන්තිම එක තැනක අර කූටාගාර ශාලාවේ මුදුන් වහලේ අර ගෙඩිය ළඟට ඔක්කොම ටික ගන්නා වගේ ඔහු අවසානයේ ඔහුට තියෙන එක දෙයයි. ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචයේහි සමුදේවය බලන විතරයි. මේ සතර සතිපට්ඨානෙම ફોකස් කරන්නේ මොකකටද? මේ ස්කන්ධ පංචයේ සමුදේවය බලන. ඒක එකපාර කරන්න බැරි නිසා තමයි අර තේහයක තියෙන වට්ටෝරුව තේරුම් අරගෙන බලන්න වගේ තමයි මේ ටික ඉගෙනගෙන මේ ටික වෙන වෙනම අත්හදා බලන්න, තේ හදාද බලන්න කියලා කිව්වේ. එතකොට ඔහු මොන අත්දැකීම ලැබුණත්, ඇහැට රූපයක් දැක්කත්, කනට ශබ්දයක් ඇහුණත්, නාසයට ගඳ සුවඳක් වින්දත්, දිවට රසයක් ලැබුණත්, කයට පහසක් ලැබුණත්, මනසට අරමුණක් ආවත්, මේ හැම තැනදීම ඇතිවන්නේ හටගත් ස්කන්ධ පංචකයක් නේද? ඒ හටගත් වූ ගැතනම නිරුද්ධ වෙනවා නේද කියලා දකිනවා. ඔහු බාහිර දෙයක් ගැන විතරක් නෙවෙයි, තමන්ගේ මේ වියපත් වෙන කය ගැනවත් ඔහු යැපිලා නැහැ. ඔහු දන්නවා මේ ශරීරයේ දිනෙන් දිනම අර නව සීවතිකය කරා යන ගමනක මේ ශරීරය තියෙන කියන බව දකිනවා. රෞසසාන භූමියේ මේ කය ටිකෙන් ටික ඇද වැටෙන ආකාරය බලමින් තමයි ඒක වැටෙන කලින් උපරිම ලෙස මේ ගරා වැටෙන ශරීරයට මුක්කු ගහන නෙවෙයි, තමන්ගේ ප්‍රඥාව අභිෂේක කරන්නට මොහු අප්‍රමාදීව කටයුතු කරනවා. ඒ තැනැත්තාට මේ සතර සතිපට්ඨාන තුලින්දීම නිසාම ඔහු උපරිම ලෙස සිහියෙන් නුවණින් ඉන්නවා. ඔහු කායිකව දුර්වල වෙලා ඇඳකට වැටෙන්න පුළුවන්, බිම කලන්තේ හැදෙලා වැටෙන්න පුළුවන්. නමුත් ඔහු මනසින් දුර්වල වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේට වියපත් වයසේදී උන්වහන්සේ කලන්තේ හැදෙලා වැටෙන්න යද්දී හතර දිනක් හතර පැත්තෙන් කෙලින් කරලා තියලා බුදුහාඳුරන්ගෙන් අවුරුදු 100ක් එක දිනට ඒ හතර දිනා එක විට ප්‍රශ්න ඇහුවත් බුදුහාඳුරන්ගේ නුවණට සිහියට කිසිම බාධාවක් නැහැ. ඒ හතර දිනාටම එක විට උත්තර දෙන්න පුළුවන් කියලා. ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි මෙන්න මේ සතර සතිපට්ඨානෙ වැඩීමේ ප්‍රතිඵල විදියට. බුදුරජාණන් වහන්සේ පිරුණ පාපු කල්හි මේ ශාසනය හිස් වෙන්නේ නැහැ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපට උරුම කළ දීපු මේ භූමිය කුඹුර අපට තියලා ඉන්නේ. මේ කුඹුරේ අපි වාසය කරනවා නම් බුදුහාමුදුරුවන්වත් අපිත් එක්ක ජීවත් වෙනවා වගේ. අපිට ස්ථාවර රැකවරණයක්, ආරක්ෂක භූමියක් ඇති කළ දීලයි උන්වහන්සේ පිරිනුවන් පාවා දාලේ. ඒ නිසා ඒ පිරිනුවන් පාපු බුදුරජාණන් වහන්සේ සැබෑ ලෙස ජීවත් කරවන්න නම් අපි මේ සතර සතිපට්ඨානයේ තේරුම් අරගෙන හැකි තාක් දුරට මේ සතර සතිපට්ඨානයේ ඉන්න කාලය ටිකින් ටික වැඩි කරගන්න අපිට ඉච්චනය කරන්න තියෙනවා. සමස්ත බුද්ධ ශාස්ත්‍රෙම කියලා කියන්නේ 84 දහසක් ධර්මස්කන්ධය කියන්නේ වචන දෙකක් තුල ගොනු කරන්න පුළුවන්. ඒ මොනවද? සති සම්පජඤ්ඤය කියන වචන දෙක. Mindfulness and wisdom. සතිමත් බව සහ ප්‍රඥාව කියන මේ කාරණා දෙක. එක අතකින් මේ හතර තුල සිය පිහිටුවා ගන්නෝ හරියට එක අතකින් ගොයන් කොලේ අතන ගත්තා වගේ, ගොයන් ගස් ටිකකට අල්ල ගත්තා වගේ. සම්පජඤ්ඤ කියන අනිත් අතින් දෑකැත්තෙන් ඒ ගොයන් ටික කපනවා වගේ. ප්‍රඥාවෙන් අවිද්‍යා නැමැති මේ ගොයන් ටික කපන එක. මෙන්න මේ දෙකයි බුදුරජාණන් වහන්සේ අපට කරන්නට අනුදැන වදාළේ. මේ තුල ඉන්නකම් පින්නතුනි අපි දිනෙන් දින මොහොතින් මොහත විමුක්තිය කරා අපි යමින් එන්නේ. මේ තුල ඉන්න මොහොතක් පාසා අපේ ජරා මරණ වලින් මිදලා ඉන්නේ. මහලු වීම, ලෙඩ වීම, මරණය කියන මේ දුක් එදාට අපට ස්පර්ශ වෙන්නේ නැහැ. එදාට ඒ දුක් ටික තමන්ගේ කරගෙන නැහැ. මේ මහලු වෙන්න තමන් කියන මට්ටමට ඔහු ඇවිල්ලා නැහැ. ඔහු මේකේ හට ගැනීම නිරුද්ධ වීම විතරයි දකින්නේ. රෝස ශරීරයක් මත භෞතික දෙයක් මත තියා අඩුගානේ තමන්ගේ සිත මතවත් යපිලින්නේ නැහැ. ඔහු තනිකරම ප්‍රඥාව තුළ අභිෂේක ලැබපු රජකම් කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අධික කුසලයේ නිසාම පින්නතුනි තියෙන අනිත් වාසිය තමයි අපි ලෞකික ජීවිතේ උනත් යම්කිසි දැහැමි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සීලම බලාපොරොත්තු මේ කුසලයේ නිසා අපට උපරිම ලෙස සාධාරණීෂ්ඨ කරනවා. යම්කිසි කෙනෙක්ගේ මත පින්නතුනි මෙන්න මේ ධර්ම කරුණෝ ගිලිහුණොතින් ඔහුගෙන් ටිකින් ටික කුසල දහම් වැට ගිලිහෙනවා. එහෙම ගිලිහෙනකොට වෙනත් කෙනෙකුට ඇවිල්ලා ඔබව පරාජය කරන්න පුළුවන්. ඔබගේ ජීවිතයට හානියක් කරන්න පුළුවන්. ඒ හානියකට ලක් වෙච්ච කෙනෙක්ගේ ජීවිතයක් ගැන අහලා බලන්න. ඔහු ජීවිතේ මොකද කරපු ප්‍රතිපදාව කියලා. ඔහු ජීවිතේ රැකපු දේවල් මොනවද කියලා අහලා බලන්න. අඩුම වශයෙන් පංච සීලෙවත් තියාගෙන තුනෙන් සැකිලා නැහැ. ඒ නිසා මේ අනතුර උන්ට වෙලා තියෙනවා. හැබැයි පංච සීලය හරි රැකගෙන ඔහු මේක කළා නම් ඔහුට ඒ මරණයවත් ඔහුට ඒ අනතුරවත් අනතුරක් වෙන්නේ නැහැ. ඇයි? ඔහු පංච බය වේරව දුරු කරපු කෙනෙක්. බිය සහ වෛරය දුරු කරපු කෙනෙක්. ඔහු වෙනත් කෙනෙකුගේ අතින් මියන්න පුළුවන්. සසර දෝෂයක් නිසා, කර්මානුරූප හේතුවක් නිසා, ඇතැම් විට ධම්ම නියාමයට අනුව තමන්ගේ වයස අවසන් වෙච්ච නිසා, කොමන හේතුවකින් එකට පිරිසක් මැද්ද දෙනවත් කෙනෙක් ජීවිතස්සිට පත් වෙන්න පුළුවන්. ඒකට හේතු බාහනක් කියන එකක් නෙමෙයි. ඒ ප්‍රධානතම හේතුවක් තමයි ඒ පුද්ගලයාගේම කර්ම ශක්තිය. සියල්ලක්ම කර්ම වෙනවා කියලා අපි කියන්නේ. නමුත් ප්‍රබලම සාධකය මේක තමන් ධහම තුල පිහිටා නොසිටීම. අනිත් දේ තමයි තමන් ධර්මයේ තුල පිහිටලා හිටියත් තමන්ට ජීවිත අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා බුදුදහමේ කියන්නේ. මොකලං හාඳුරන්න සමහර කර්ම වලට මොහොන දෙන්න සිද්ධ වුණා. හැබැයි උන්වහන්සේලා මානසිකව කිසිම විදක දුර්වල වුණේ නැහැ. සමහර කර්ම සිද්ධ වෙච්ච අයගේ අනතුරු පින්නතුනි බුදුවරයෙකුටවත් වළක්වන්න බෑ. කොසරයිතුමාගේ පුතා, පිරුඩබ කුමාරයා, තුන් වතාවක් ආවා ශාක්‍ය වංශය ඝාතනය කරන්න. උට ලොකු අමනාපයක් වුණ ශාක්‍ය වංශිකයන් එක්ක. ඒ තුන් වතාවෙදී බුදුරජාණන් වහන්සේ විදුඩ කුමාරයන් මාර්ගයේ ආසන උඩ පේන තැනක වාඩි වෙලා හිටියා. භාවනා කරමින් හිටියා. විදුඩ කුමාරයට නිකන් යන්න බැහැලා බුදුරජාණන් වහන්සේ හමුණා. විදුඩ කුමාරය අහනවා ස්වාමීන් වහන්සේ ඇයි මේ මාර්ගය ආසනෙම ඉන්නේ කියලා. බුදුහාරෝ කියනවා විදුඩ මට මගේ නගරෙන් එන කිඹුල් වලින් එන සුණඟක් මට සෝයක් කියලා. මේ කුමාරයා මිනිස් ඝාතනය කරන්න ආවත් බුද්ධිමත් කෙනෙකු තේරුම් ගත්තා මේ වැලේට බුදුහාම රකමැටි ඒ නිසායි කියලා. බුදුහාම තුන් පාරක් උත්සාහ කර මේක වළක්වන මේ විදිහට. හතරෙනි වතාවත් මොහු මේ වගේ පිරිවරත් එක්ක ආවා ශාක්‍ය වංශයන් ඝාතනය කරන්න. බුදුහාම බැලුවේ ඇයි මේ තරම් තුන් වතාවක් වළක්වල තිබෙද්දී ඇයි මේ විදිහට යලි යලිත් එන්නේ කියලා. උන්වහන්සේ දැක්ක මීර පෙර ආත්මභාවයක මේ ඥාතීන් සාමූහිකව කරපු කර්මයක් වළක්වන්නේ බැරි විදිහට විපාක දෙන සූදානම් වෙන අවස්ථාවක් කියලා. බුදුරජාණන් වහන්සේ හතරෙනි වතාව වැඩියේ නැහැ. නිහඬව හිටියා. පිරුඩ කුමාරයා ඊටාම විශාල පිරිසක් අරන් ගිහලා සේනාවක් අරන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ මුළු ඥාති පරපුර ඝාතනය කළා. මහානම ශාක්‍ය ඇතුළු ඥාතිවරු කිහිප දෙනෙක් හැරෙන්නට බොහෝ දිනක් ඝාතන ලක් වුණා. ඊයනත් ඒ වගේම හානියක් වුණා. පින්නතුනි මේ කර්ම චක්‍රයේ සමහර අවස්ථා බුදුරෙහුටත් බලපන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අඟුලිමාල අරතරන් සිය ගණක් මිනිස් ඝාතනයක් කරනකම් ඇයි බුදුහාඳුර බලන් හිටියේද කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. බුදුහාඳුරන්ගේ මහා කරුණාවට ලක්ම වෙන කෙනෙක් නෑ පින්නතුනි. අනිවාර්යයෙන්ම ලක් වෙනවා බුදුහාඳුරන්ට. ඒ සිද්ධිය බුදුරජාණන් වහන්සේ ලවලක්වන්න පුළුවන් නම් උන්වහන්සේ කලින් වළක්වනවා. හැබැයි උන්වහන්සේට පුළුවන් කම තිබුණා ආනන්තර කර්මයේ සිදුවන එක වළක්වන ඔහු ගැති. ඒ නිසා එදා බුදුහාඳුරගේ මොකද ඔහු පස්චිම භවික සත්‍යයේ අඟුලිමාල කියලා කියන්නේ. ඔහුගේ අතින් ඊ අපසල වෙන දෙන්න බෑ. ඒක වෙනකු බුදුහාමුදුරුවෝ නවත් අනිත්‍යව නැක්වන ගියේ නැහැ. ඒව කර්ණා කර්මාණ්ඩූපව ඒවට යටත් වෙලා ඉන්න පුද්ගලෝ ඒවට ලක් වෙනවා. හැබැයි එකක් මතක තියාගන්න. කර්මය මෙහෙම විපාක දුන්නා කියලා කර්මයට ඉඩ දීලා බුදුදහමෙන් නිකන් ඉන්නේ නැහැ. බුදුදහමෙන් එක්කෙනෙක්ගේ කර්මයක් විපාක විඳිනකොට ඒකට තවත් කෙනෙක් කවුල්ලා කර්මේ විපාක විඳින මට්ටම වළක්වල තියෙනවා. ඒකට තමයි රටක නීතිය සාමය ආරක්ෂා කරන්න රටක හමුදා ආදී ආරක්ෂක අංග ශක්තිමත් ඉන්න ඕන කියන එක බුදුදහමෙන් අවධාරණය කළ තියෙනවා. රාජ්‍ය සේවය හමුදා සේවය කිසිදාක බුදුදහමෙන් බැහැර කරන්නේ. ඇයි එහෙම වුණොත් මිනිස්සු සතා සිව්පා වගේ හැසිරෙන ගන්නවා. මිනිස්සු කර්ම අතීත කර්ම ගෙවෙන විතරක් නෙවෙයි මිනිස්සු අලුත් කර්ම කරගන්නවා. අන්නේ නව කර්ම කරගෙන අලුතෙන් අපායට වැටෙන මට්ටම අඩු කරන්න තමයි රාජ්‍ය සංකල්පය බුදුදහමෙන් අනුමත කරනවා. රාජ්‍ය සේවයේ ආරක්ෂක අංශ බුදුදහමෙන් අගය කරනවා. ඒක ඉතාම ශක්තිමත් වෙන්නට ඕන. හැබැයි එහෙම කියලා මිනිස් ඝාතනයක් කරපු කෙනෙක්වත් නැවත ඔහුගේ ජීවිතයට හානියක් කරන්න බුදුදහමෙන් අනුමත කරන්නේ නැහැ. ඔය සමාජයට ගැටලුවක් නම් ඔය සමාජෙන් අයින් කළා ජීවිතාන්ති දක්වාම රෝහිර ගලක තියන්නට ඕන. ඔය පුනරුත්ථාපනය කරන්නට ඕන. නමුත් ඔහු තවත් කෙනෙක් මැරුවයි කියලා ඔහුව මරන්නට බුදුදහමෙන් කිසි විටකත් අනුබල දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් පිනුතින අපි බුද්ධිමත්ව කල්පනා කරන්නට ඕන. විශේෂයෙන්ම පසුගිය කාලවල ඇති වෙච්ච සිදුවීම් එක්ක ඔබත් ඔබේ හිත් හුඟක් නොයෙක් විදිහේ දේවල් වලට යොමු වෙන්නේ නැති. නමුත් ඔබ ඊට වඩා බුද්ධිමත් හිතන්නට ඕන. කෙනෙක් විසින් තවත් කෙනෙක් ඝාතනය කරනකොට අපි බොහෝ විට බලන්නේ ඝාතනයට ලක් වෙන කෙනා කිරේ තමයි අපට අනුකම්පාවක් හටගන්නේ. දැන් පසුගිය කාලෙම සමහර අයගේ ජීවිතවලට හානි කරන පින්තූර ඔබ දකින්න ඇති නේද? පණ පිටින්ම ඉන්න වෙලාවවලදී කරන හානි ගැනනේ. ධර්මයේ දන්න කෙනෙක් නම් පින්තුනි අර මරණයට ලක් වෙන කෙනා වළක්වන්න පුළුවන් නම් කොහොම හරි වළක්වනවා නැත්තේ නැහැ. ලොකු අනුකම්පාවක් හටගන්නවා. නමුත් ඒ තැනැත්තා එකවරක් විතරයි මේ බෙල්ල සිඳිලා ගියේ. නමුත් ඒ ඝාතකයා පින්නතුණ ආත්මවාසිය ගානකට ඒ කර්මයක් කරගත්තා. බෝසත් වරේ කියලා කියන්නේ අන්නේ ඝාතකයා ගැනයි කරුණාව හටගන්නේ. ඒකින් කියන්නේ කර්මය වෙනවා කියලා හක බලන් ඉන්න කියලා. වළක්වන්නේ ඝාතයෙන්ට ලක්වන කෙනාට වඩා පින්නතුණේ ඒ ඝාතකයාට වෙන අනුතරින් වළක්වන්නේ කරන්නේ. ඇයි ඔහු සසර ආත්මවාසිය ගානක් එක ගෙලක් සිඳුව කියලා කියන්නේ ඔහුට ආත්මවාසිය ගානකට ඇතැම් විට 500ක් 1000ක් ඒ වගේම අනතුරට පත් වෙන වෙන ඔහුට. මුලින්ම ඔහු නිරේට යනවා. නිරේ ගිහිලා කාලයක් ඇසිලා එනවා, කල්ප ගාන ටිකෙන් ටික උඩට එනවා. ආයෙත් සතාසි උපාවල ඉපදෙන්න පුළුවන්. ඒ කාලවල කායි බෙලි කැපුම් කනවා. ඊට පස්සේ ආයෙ මනුස්ස ලෝකෙට එනවා. ආයෙ ආත්ම වාසිය ගණන් ආයෙ බෙලි කැපුම් කාලා කාලා තමයි ඒ කර්මෙ ගෙවිලා යන්නේ. ඉතින් ඒ වගේ ස්වභාවයක් තමයි මේ ලෝකේ කර්ම චක්‍රය යන්නේ. ඒ සියල්ලටම වඩා පිනතුනි අපි තේරුම්ගත් තවත් ප්‍රධාන කාරණයක් තියෙනවා. අපි මේ ඉන්නේ මුළු ලෝකෙම පිරිහෙන කාලෙක. මේ ලෝකයේ කලින් කලට අවුරුදු 10 ඉඳන් අවුරුදු 84 අවුරුදු අසංඛ්‍යය දක්වා ටිකෙන් ටික ಗುಣධහමයි වයසය වර්ධනය වෙන ලෝකේ කාලයක්. අසංඛ්‍යය දක්වා වැඩි වෙනවා. අසංඛ්‍යය කියන්නේ අවුරුදු 1.140ක සංඛ්‍යාවක්. දැන් 1.7ක් නම් අපි කියේ 40 කියලා මිලියන 10 කියනවනේ නේ. ඒ වගේ එකතු කරලා බලන්න 1.140ක සංඛ්‍යාව. ඒ මට්ටමට ආවිස වැඩි වෙන මනස ලෝකේ. ඒ වැඩි වෙන එක ආයේ පල්ලෙහාට වැටෙනවා. අවුරුදු 10ට වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කාලේ පරමාර්ථ අවුරුදු 100යි 100ට එක ගානේ අඩු වෙලා ඇවිල්ලා දැන් අවුරුදු 74ට වගේ බහැලා ටිකෙන් ටික අඩු වෙන කාලේ ලෝකෙ මිනිස්සු ගුණ දහමලින් පිරිහෙන එක අපිට වළක්වන්න බෑ. ඊයතර කලින් කල තැන් තැන් වල මිනිස්සු ඒක රාශි වෙලා ආයේ ගුණ දහමෙන් දිනන කාලයක්. නමුත් ආයේ පිරිහෙනවා, ආයේ පල්ලෙහාට තමයි යන්නේ. ඒ නිසා අපට තියෙන්නේ මේ ලැබෙච්ච වෙලාවෙන් ඉක්මනටම මේ බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නට ඕන. අපට මුළු ලෝකයක්ම නිවැරදි කරන්න බෑ. අපට මුළු ලෝකෙම පෘථිවියම වැහෙන හැම් වලින් වහන්න බෑ. අපට කරන්න පුළුවන් පළවෙනි පියවර තමයි අපේ කකුල් දෙක වැහෙන අපි පාවහන් දෙකක් දාගන්නට ඕන. අපේ සුගතිය ස්ථාර වෙන විදිහට තමන් මුලින් වැඩ කරගන්නට ඕන. ඊට පස්සේ තමන් ඊටම ආදරය කරන ඇටක් මේ දහමක කියලා දෙන්නට ඕන. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න. නිකන් දාන විතරක් නෙමෙයි ධර්ම දානමය කරන්න. පංචශීල ස්ථරවම රකින්න. මෛත්‍රී භාවනා හොඳට කරන්න. ධර්මයෙන් හොඳ සූත්‍ර රඳන සූත්‍ර ආදී සූත්‍ර දාන විතර සජ්ජහානා කරන්න. ඒ වගේ ආශිර්වාදය පුළුවන් තරම් ගන්න. ඒ අරගන්න ගමන් තමන්ට හැකි මට්ටමින් පින්නතුනේ අනිත් කෙනෙකුත් මේ ධහමට ගේන්න. ඒකෙන් කියන්නේ අනිත්‍යය බෞද්ධ කරන්න කියන එක නෙමෙයි කියන්නේ. අනිත් අයටත් පංචශීලයේ රකින්න උනන්දු කරවන්න. අනිත් යහළුවෙක් වුණත් පුළුවන් නම් මෛත්‍රී මහාන වඩන හුරු කරවන්න. යහළුවෙකුට වුණත් වෙනත් ආගමක කෙනෙකුට වුණත් අනිත්‍ය සංඥා මේකයි කියලා මේක ප්‍රැක්ටිස් කරන්න කියලා දෙන්නේ කට්ටිය. එයා බෞද්ධනවුන්ට කමන්නේ. එයා සත්පුරුෂය වෙනවා. එයා හොඳ මිනිසෙක් බවට පත් වෙනවා. විතරක් නෙවෙයි එයා සුගතිගාමි වෙනවා. මෙන්න මේ ආකල්පය හැම කෙනෙක් ළඟම ඇති වෙන්නට ඕන. එහෙම වුණොතින් තමයි ඇත්තටම අපි දහමින් ප්‍රයෝජන ගත්ත අය බවට පත් වෙන්නේ. අද අපි මේ සාකච්ඡාවට කරුණු වලින් පිනතුන් අහන්න කියන දේවල් තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. ඔය ඇත්තම දැන් අපි ආස්වාස කියලා ගන්නකොට අපි මේ ආස්වාස කරන ප්‍රස්වාස කරන පුද්ගලෙක් ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නේ. අපි හිතන්නේ මම හුස්ම ගන්නවා, මම හුස්ම පිට කරනවා කියලානේ. එතකොට දැන් විශේෂයෙන් අපි දැන් හුස්ම හිරවීමක් කියමුනොතින් අපිට හොඳට බලාගන්න පුළුවන් මේක. අපිට දැන් හොඳට හුස්ම ගන්න නිසා තේරෙන්නේ නැහැ මේක. හුස්ම ටිකක් හිරවෙන්න ඕන බලන්න ආත්ම දෘෂ්ටිය බලාගන්න. එතකොට මෙන්න මේකත් එක්ක අපේ ලොකු ආශාවක් මේකත් එක්කම තියෙනවා. එතකොට මේක සත්පුද්ගල සංයමයෙන් අරන් ඉන්නේ මේක. එතන අරන් ඉන්නේ එක මේක. මේක හේතුඵල ධම නිසා ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට විඥානයේ ක්‍රියාකාරීත්වය මත මේක හට ගන්නව නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. ඒ හුස්ම ගැනීම පිටකිරීම කියන එක සත්පුද්ගලෙක් නෙවෙයි කියන එකත් දකිනවා. ආහාරය නිසා හට ගන්න මේ දේ ආහාරය නිරුද්ධ වීමෙන් හැම මොහොතකම නිරුද්ධ වීමෙන් තියෙනවා. මේක මරණයෙන් පස්සේ නිරුද්ධ වීමක් විතරක් කියලා හිතන්න එපා. හුස්ම ගැනීම කියන එක හැම මොහොතෙම ඒ හුස්ම ධාරාව හටගෙන නිරුද්ධ වීමක් මේ තියෙන්නේ. එක අතකින් ශරීර රූප කලාප හටගෙන නිරුද්ධ වෙනවා. ඒත් එක්කම හුස්ම අරගෙන ඉවර වෙලා නිරුද්ධ වෙන්නේ නැහැ. හුස්ම ගනිද්දී වාර ගාන අප්‍රමාණ වාර ගානක් නිරුද්ධ වීමෙන් වැයවීම මේ කියන්නේ. හුස්ම පිට වෙනකොටත් එහෙමයි. මේ හැම මොහොතෙම මේක හටගෙන නිරුදුන ස්වභාවයක් නැති. ඒක තමන් දිහාත් බලනවා, අනිත් කෙනා දිහාට සම්බන්ධ කරලා බලන්න. මේක බලන්න බලන්න මේ හුස්ම ගන්න කෙනා නিত্য වූ ආත්ම වශයෙන් තියෙන ස්වභාවයක් නෙවෙයි කියන එකක් දකිනවා. මේක ක්‍රියාකාරීත්වයක් විතරයි. මේ හේතු නිසා හට ගන්න මේ හුස්ම ගැනීම, හේතු නිරුද්ධ වීමෙන් හැම වෙලාවම නිරුද්ධ වෙමින් තියෙන දෙයක් නේද කියන එක හට ගැනීම දකිනවා, වැයවීම දකිනවා. දකින්න දකින්න මේ හුස්ම පිළිබඳවත් මම කියලා ගන්නෙ නැහැ. ඇත්තටම අනිත් සියල්ලටම වඩා වැඩිපුරම ආසාවක් තියෙන හුස්මට අපි ඇත්තෙම කියනවා. දැන් කේස් ගස් ටික ගලවල ගියත් කේස් ටික ඔක්කොම කපලා දැම්මා, නියපොතු ටිකත් ඔක්කොම ගලව දෙන්න පුළුවන්, දත් ටිකත් ඔක්කොම ගලව දෙන්න පුළුවන්. නමුත් හුස්ම නොගෙන ඉන්නේ කිව්වොත් අපිට කරන්න බෑනේ ඒක. එහෙනම් අපි වැඩිපුරම මේකත් එකනේ ඇරිලා ඉන්නේ අපි මේ. ඇත්තෙන්ම ගැඹුරට යනකොට ඒවා අපිට ඔක්කොම එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඇත්තෙන්ම සම්පජඤ්ඤය කියන්නේ ඇත්තෙන්ම තමන්ගේ දැන් සම්පජඤ්ඤ පබ්බේ කියලා මේක වෙන් කරලා තියෙන්නේ තමන් උදැසන අවදිච්ච මොහොතේ පටන් නින්දට යනකම් ඒ සිදුවන සියලුම ක්‍රියාකාරීත්වයන් පිළිබඳව නුවණින් ඉඳීම. සමුදය ධම්මානුපස්සවිරිත වය ධම්මානුපස්සවිරිතයි. ඒකම තමයි උද්‍යාවේගාමිනී පඤ්ඤා කියන්නේ මේක. උදේවැය කියන හටගෙන නිරුද්ධියම බලන්න කියන්නේ. ඇත්තම ප්‍රඥාව අපි හැම දෙනාගේම එක එක මට්ටම් වලින් තියෙන්නේ. නමුත් අපට දිනු කරන්න පුළුවන් ඒක. ඔය කල්‍යාණ මිත්‍රාස්ත්‍රෙන් දැන් පඤ්ඤා වෝඩි කර ධර්ම කියලා දේශනා කරානේ. ප්‍රඥාව දිනු කරන කාරණා හතරක් ගැන. කල්‍යාණ මිත්‍රාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්ම ප්‍රතිපත්තිය. එතකොට මේවා පුලුවන්තරම් ජීවිතේට උපයෝගී කරගන්න ඕන අපි. පුලුවන්තරම් මේට අදාළ ධර්ම දේශනා අහන්න ඕන අපි. පුලුවන්තරම් සමාධි දේශනා වඩන්න ඕන. වඩන්න වඩන්න තමයි මේක දිනු වෙන්නේ. තමට නෑ කියලා හිතන්න බෑ අපට. ඒක යම් කිසි මට්ටමකට තියෙනවා. ඒක අපි වේගෙන් දිනු කරන ටෙක්නික්ස් ටික දැනගන්න ඕනේ. ඒවට අදාළ රෙෆරන්ස් හොයාගෙන අපි යන්න ඕනේ. ඒක එතෙන් බුද්ධිමත් වෙන්න ඕන අපි. ඒක හොඳයි. පින්නතුනි තවත් කරුණු අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒක එහෙම බලන්න කියලා නැහැ. ඒ කියන්නේ ඒක තනේ කරම කෙලෙස් දුරු කිරීමට හේතු වන ප්‍රඥා. ඒක සංස්කාර. හැබැයි අර දස සංඥා මට්ටම යන දෙයක් ඒක. ඒක සංස්කාරයක්මයි. හැබැයි ඒක සසරින් මිදීම සඳහා හේතු වන සංස්කාරයක්. ඒ කියයි අනිත්‍ය දුක අනාත්ම බලන්නේ නැහැ ඇත්තෙන්. ඒක උපරිම ලෙස වර්ධනය වීම මම බලන්නේ. ඒක වර්ධනය වෙනවයි කියලා කියන්නේ මනිත් පැත්තෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දිනු වෙනවා. ඒකයි ඒක සත්‍ය පුද්ගලයක් වෙන්නේ නැහැ කියන කතාව එතනට ඇප්ලයි කරන්න අපි සාමාන්‍යයෙන්. එහෙම නොදින් ඒක වැඩෙන්නේ නැහැ ඒකනේ. මත එහෙම වුණොත් එතෙන්ට අදරමත් වෙනවා ඒක. ඒක හර එක පැත්තකට වාහනේ යන ගමන් තා පැත්තට අදිනවගේ වැඩක් ඉන්නේ. ඒ කියන්නේ අනාත්මතාවයේ සඳහා යන ගමනක් මේක. අනිත්‍ය දුක අනාත්ම ප්‍රකට කරන්න යන ගමනේදී අපි අනිත් පැත්තට අදිනවගේ වැඩක් ඔය කියන්නේ. අනිත්‍ය දුක අනාත්ම කරන්න අවබෝධ කරන්න යන ගමනේ කොටස් තමයි බෝධි අංග තමයි සත්‍යබෝධංග කියලා කියන්නේ. එහෙම වුණොත් අපි අන්තයට ගියා වෙන බුදුහාමර ඒ වගේ වෙලාවේ දේශනා කළ තියෙන අන්තගම වෙන එපා කියලා එක. ඔබ සීමා ඉක්මෙව්වා කියලා කියන්නේ. ඒකයි. ස්ථාන දස අකුසල් සුඛපාය වචනේ මුලින් පිටින කොටස් සිද්ධුවට ඒ වගේ දස සංයෝජන ගන්න දැන් සංයෝජන ත්‍රිවිධ පරයාවෙන් බෙදන්න පුළුවන්. මේ ඒකෙදි ලොකු විස්තරයකට එනවා ඉතින් ඒකයි. ඔව් අකුසල කියන ඒවා අකුසල කුසල දෙකම මනස සම්බන්ධයි. නත්ති පාපං අකුබ්බතෝ කියලා කියනවනේ නොසිතා කරන දෙයක් පාපයක් වෙන්නේ නැහැ කියලා. කුසලයක් හරි අකුසලයක් වෙන්නේ අනිවාර්යෙන් මේක සිත මුල් වෙන්න ඕනේ. ශේෂෙන් සම්බචිත සාධාරණ චෛතසික කියලා කියනවා. ඒ චෛතසිකත් එක්ක එකට තමයි මේ යන්නේ. කුසල පැත්තට යන ඒවා වෙනම තියෙනවා, අකුසල පැත්තට යන වෙනම තියෙනවා. හොඳයි පින්තුනි, එහෙනම් අද මේ වෙසක් මුල් බොහෝ දින ගත කරපු අවස්ථාව මේ හැන්ඩ් අවුට් එක පස්සේ හරි ගිහිල්ලා හොඳ කණ්ණාඩි දෙකක් දාගෙන කියවන්න මේක. දැන් අලුත් කණ්ණාඩි දෙකක් ගන්න. මේ තෙම් පින්තුනි අපට පුළුවන් එදියට උපරිමයෙන් අපි මේ ටික විස්තර කළා. ඉතින් ඇත්තෙන්ම පසුගිය අපි හෑන්ඩ් අවුට් වලදී දීප කරුණු මේකට එකතු කළා. යතින් අලුත් කාරණාත් එකතු කළා. මොකද ඉතින් මටත් හිතුන මේ ටික කියන දේවල් ටික ඔක්කොම ඉක්මනින්ම කියන්න ඕන කියලා ඒකයි. මං අපවාදයද දන්නේ නැහැ. මේ පින්නතුන්ට මොකක් හරි කරදරයක් වේද දන්නේ නැහැ. ඒ නිසා අපි කවුරු කවුරුත් ඉක්මනින් දාන දේවල් ටික බෙදා හදාගන්න ඕනේ. ආ ඔව් ඇත්තේ මේක තමයි වෙන්නේ. සතර සතිපට්ඨානේ වැඩිම එක කොටසක් තමයි දැන් මේ අපි විස්තර කළේ. ඒ කියන්නේ එක පැත්තකින් මේ සතර සතිපට්ඨානේ වැඩෙනකොට ස්කන්ධ පංචකය ප්‍රකට වෙනවා. අනිත් පැත්තෙන් ස්කන්ධ පංචකය ප්‍රකට වෙනකොට සතර සතිපට්ඨානත් වැඩෙනවා. දෙකම වෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම රූපස්කන්ධ කායනපස්සනාව තියෙන්නේ රූපස්කන්ධය ප්‍රකට කරගන්න. වේදනාපස්සනාව තියෙන්නේ වේදනාස්කන්ධය ප්‍රකට කරගන්න. චිත්තානපස්සනාව තියෙන්නේ විඥානස්කන්ධය ප්‍රකට කරගන්න. ධම්මානපස්සනාව තියෙන්නේ සංඥා සංඛාර දෙක ප්‍රකට කරගන්න. වෙනත් විදිහකින් කියනවා නම් කායනපස්සනාව තියෙන්නේ අපි ගන්න කබලින්කාර ආහාරය ප්‍රකට කරගන්න. වේදනාපස්සනාව තියෙන්නේ ස්පර්ශ ආහාරය ප්‍රකට කරගන්න. චිත්තානපස්සනාව තියෙන්නේ විඥාන ආහාරය ප්‍රකට කරගන්න. ධම්මානපස්සනාව තියෙන්නේ ඈ මොකටද? මන සංකේතන ආහාරයද? ඔව්. මනස හා සම්බන්ධ තියෙන සංකේතන ආහාරය ප්‍රකට කරගන්න. එතකොට සතර ආහාරය ප්‍රකට කරගන්න, සතර විපලාස දුරු කරගන්න, පංචස්කන්ධය ප්‍රකට කරගන්න තමයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානෙ යන කලින් අපි සතිපට්ඨානය මොකද්ද? සතිපට්ඨාන භාවනා මොකද්ද? සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා මොකද්ද කියන එක හොඳින් දැනගෙන ඉන්න ඕන. පරිසම්පාදේ චතුරාර්ය සත්‍ය දෙක ගැන හොඳට අවබෝධයක් එක්ක තමයි යන්නේ. ඒ යන ගමනේදී තමයි නියම ලෙසම සතිපට්ඨානෙ වැඩෙන්නේ. ඒ සතිපට්ඨානෙ තුල අපි ඉන්නකොට අනිත් සියලුම ගුණ දහම් ටික බොහොම තියෙනවා. අනිත් සියලුම ගුණ දහම් ටික වැඩෙනවා. සත්‍යස් බෝධිපාරිසික ධර්මයන්ම වැඩෙනවා. ඒකයි. හොඳයි පින්වතුනි, මේ රැස් කරගත් උතුම් කුසල ධර්මවල බලයෙන් අප නමින් මියගිය ඥාති උදමේකින් අනුමෝදන්ව සෝපත්ත්වවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මදස්තික දෙවියනොත් මේ පින් අනුමෝදනව මේ ලෝකෙට එළමිලා තියෙන අපලෝක හදර දුරු වෙලා මිනිසුන්ගේ මිත්‍යා දෘෂ්ටි පහ කළා, මිනිසුන්ව ආරක්ෂා කර දෙන්නට, මිනිසුන්ට යහමඟ පෙන්වන්නට දෙවියන්ගේ මඟ පෙන්වීමත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මෙතුම් පින් හැමල බලයෙන් පිනතුන් හැම දිනාටම මෙලව ජීවිතයේ සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත්, ඊතා මික්වම් භාවයකදී පතන්නා වූ ආකාරයට උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුංඛා භයම් පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්වේපිපා දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොහින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.